සේරුවිල මංගල මහා සෑ විහාරයේ විහාරාධිපති තැන්පත් අවසරයි අලුදෙනියේ සුබෝධි නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ පින්වතුන්ට ඉතාමත් වටිනා ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. අතිශයින් වටිනා දහම් කරුණු ටිකක් අද දවසේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මුලින්ම මතක් කරන්න ඕන, බොහෝ කාලයකට පස්සේ තමයි මේ වගේ මේ පින්වතුන් වෙහෙරකට පැමිණිලා ස්වාමීන් වහන්සේ නමක් ළඟ ඉඳගෙන මේ විදිහට බණ අහන්නේ ගොඩාක් කාලයකට පස්සේ. ඉතින් ඒ නිසා ඒ ගැන සන්තෝෂයටපත් වෙන්න ඕන. පින්වතුනි, මීට වසර 2610කට කලින් තමයි බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ධර්මචක්‍රයේ ප්‍රවර්තනය කොට වදාළේ. පළවෙනි ධර්ම දේශනාව දේශනා කළේ ඇසළ පුන් පොය දවසක. එතකොට මුලින්ම පස්මහ බැලුම් බලලා මහ බෝධිසත්වයෝ මවකුස පිළිසිඳ ගන්නේ ඇසළ පුන් පොය දවසක. මහ බෝධිසත්වයන්ගේ අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන්නේ ඇසළ පුන් පොය දවසක. රාහුල කුමාරයාගේ උප්පත්ති සිද්ධ වෙන්නේ ඇසළ පුන් පොය දවසක. ඒ වගේම පළවෙනි ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන්නේ ඇසළ පුන් පොය දවසක. ඇසළ පුන් පොය දවසේ තමයි පළවෙනි මේ මනුස්ස ලෝකේ පළවෙනි මාර්ගඵලලාභී ශ්‍රාවකයා බිහි වෙන්නේ. ඇසළ පුන් පොය දවසක තමයි ආර්ය සංඝයා පහළ වෙන්නේ. ඇසළ පුන් පොය දවසේ තමයි ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේගේ කටයුතු සඳහා මුල් ගල් තියන්නේ. ඒ වගේම ඔය වගේ අතිශයින් ඓතිහාසික කරුණු ඇසළ පුන් පොය දවසක සිද්ධ වුණා. ඒ වගේම මෑත යුගයේ ශ්‍රීමත් දහසක් ශ්‍රී අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා නිදන් කරලා අඟුලිමාල මහසෑයේ දුණා. ශ්‍රී අඟුලිමාල මහසෑයේ දහසක් ශ්‍රී අඟුලිමාල ධාතුන් වහන්සේලා නිදන් වුණේ ඇසළ පුන් පොය දවසක. එතකොට මගේ ජීවිතෙත් විශාල කාරණාවක් සිද්ධ වුණා ඇසළ පුන් පොය දවසක. ඒ තමයි පින්වත්නි, මම 2006 වසරේ මෙහි සේරුවිල නිකිණි පින්කමට ඇවිල්ලා මාසයක් හමාරක් මෙහි හිටියා. ඊට පස්සේ මං පොල් ගහවලට ගිහිල්ලා පොල් ගහවලින් ওই වාගේ අසපුවල ඉඳලා මාතර අසපුවේ ඉන්න කාලේ පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා, ආයුෂ්මතුනි, ආයුෂ්මතුන්ට ලොකු පිනක් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ආයුෂ්මතුන් මං මහණ උනේ සේරුවිල නායක හාමුදුරුවෝ පොයට බණ ටිකක් කියාගන්න හාමුදුර නමක් ඕන කියලා මට කතා කළා. ආයුෂ්මතුනි, මං හැදුන වැඩුණ තැන නිසා ඒ පැත්තේ ඉන්නේ හරි අහිංසක මිනිස්සු. මේ පැතිවල දහස් ගානකට බණ කියනවට වඩා සේරුවිල පැත්තේ මිනිස්සු 10 දෙනෙකුට බණපදයක් කියන එක වටිනවා. ආයුෂ්මතුන්ට පුළුවන්ද සේරුවිලට ගිහිල්ලා බණ කියන්න කියලා මට කීවා. මම හා කිව්වා. මට මතක හැරීර 2010 හෝ 2011, මීට අවුරුදු 10කට කලින් සේරුවිල බණ කියන්න තමයි මාව ඉස්සෙල්ලාම මේ පැත්තට එව්වේ. ඉස්සෙල්ලාම සේරුවිල මම බණක් කිව්වේ ඇසළ පුන් පොය දවසක. අර එහා පැත්තේ අඹගහයන්ට තමයි මිනිස්සු මහිතේ 50ක් 60ක් විතර ඉන්නේ ඇති. ඉතින් මට ඒක මතක් වුණා. ඉතින් අවුරුදු 10ක් විතර ගිය තැන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ලක්වැසියුත් ලෝවැසියුත් අනාගතයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ සෑ මළුවේම ඇසලපුම් පොය දවසක මෙවැනි වූ ධර්මයක් දේශනා කරන්න ලැබීම භාග්‍යයක් කොට සලකනවා. පින්වතුනි, අද අයිතාවන්ත අපූරු ධර්මකාරණාවක් කියලා දෙමි. මම මතකයි අපි ධර්ම දේශනා විටින් විට කියනකොට මමන් ඒ වගේ විශේෂයෙන් පින්වත් ලොකු ශාවින්නාංශේ ධර්ම දේශනා කරනකොට සමහර දහම් කරුණු විස්තර කරද්දී ප්‍රේතයන්ගේ කතා කියනවා, භූතයන්ගේ කතා කියනවා, දෙවියන්ගේ කතාත් කියනවා, නොපෙනෙන ලෝකේ කතාත් කියනවා, මිනිස්සු මැරිලා ගිහිල්ලා ඉපදිලා තියෙන ඒ උපත්ති ගැනත් විස්තර කියනවා, කතන්දරත් කියනවා බණට. එතකොට සමහර අය ඔබට මේ අකමැති වෙලා සමහර ගිහියන් පැවිදියන් කතා කියනවා කියලා උරණ වෙනවා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේලා බණ කියද්දී නොපෙනෙන ලෝකේ භූත කතා කියලා මිනිස්සු බය කරනවා කියලා සමහර මිනිස්සු රවණවා. ධර්ම දේශනාවක් කරනකොට භූතයන්ගේ කතා, ප්‍රේතයන්ගේ කතා, මැරිලා ගිය අයගේ කතා, නොපෙනෙන ලෝකේ කතා දේශනා කරන්නේ ඇයි කියලා අද ධර්ම දේශනාවේ මුලින් විස්තර කරනවා. ඊළඟට ඔයාලා කොයි ලෝකෙන්ද මේ ලෝකෙට ආවේ, ඔයාලා මේ ලෝකේ මැරිලා ආයේ කොහෙද යන්නේ, මේ මනුස්ස ලෝකේ ඉතුරු ටිකේ දැන් ගොඩක් කල් අපේ ජීවිතේ දැන් ගෙවිලා තව ටික දොහයි ජීවත් වෙන්න තියෙන්නේ, ඒ ටිකේ මොනවද ඔයාලා කරන්න ඕනන්නේ කියලා මේ ධර්ම දේශනාවෙන් විස්තර කරලා දෙනවා. පළවෙනියෙන්ම විස්තර කරනවා ධර්ම දේශනාවලදී කතා කියන්නේ ඇයි කියලා, කතන්දර. බුද්ධ දේශනාවකින්ම මේ විස්තර කරන්නේ, මේ දේශනාව නලකපාන සූත්‍රය. කෝසලී තමයි නලකපාන ග්‍රාමයේ තියෙන සාවස්ති පැත්තේ. අදටත් ඒ නලකපාන ගමේ පොකුණක් ළඟ උණගස් තියෙනවා. ඒ උණගස් වල ඇතුලේ මේ ගැටි තිනේ කෙලින්ම තනි සිදුර තියෙනවා. අදටත් හේතුව මොකද්ද කියලා දන්නවද? අර ඉතාවමත් ඈත අතීතේ මහ බෝධිසත්වයෝ අදිෂ්ඨාන කරලා රකුසෙක් අරගත්ත පොකුණකින් වතුර බියපු තැන. පොකුණට බැස්සොත් බහින කෙනා ගිල ගන්නවා. එනිසා බහින් නැතුව අදිෂ්ඨාන කළ සත්‍යක්‍රියා කළා උණ ගහේ මැඳ ගැටිති නැති වේවා කියලා. ඒ උණ පඳුරු වලින් බට කඩාගෙන වතුර බීවා. අදටත් ඒ පැත්තේ ඇති වෙන උණ ගස් වල මැඳ ගැටිති නැහැ. ඉතින් ඒ ග්‍රාමයේ දින් තමයි මේ දේශනාව වදාළේ. බුදුරජාණන් වහන්සේ ඒ නලකපාන ග්‍රාමයේ වාසය කරද්දී කෑලගස් වණීක ආනන්ද බගු කිම්බිල අනුරුද්ධාදී ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය කුමාරවරු ඒ වණී වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අසවදාලා පැවිදි වූ ඔබ සුවසේ වාසය කරනවද? මේ මහානකම ගැන කලකිරීමක් නැද්ද? සංගය නිහඳයි. බුදුරජාණන් වහන්සේ වදාළා නම කියලා මහණෙක් හොඳයි කියලා. පින්වත් අනුරුද්ධ, මහානකම ගැන කලකිරීමක් නැද්ද? ස්වාමීනි, පැවිද්ද ගැන කලකිරීමක සිද්ධිවිල්ලක්වත් අපිට ඇති වෙන්නේ නැහැ. බොහෝමගේ පින්වත් අනුරුද්ධ පැවිදි වූ කෙනා තමන්ගේ පැවිදි ජීවිතේ සතුටින් ඉන්නක හොඳයි. ඒ බොහෝ දෙනාට හිතසුව පිණිස පවතිනවා. හැබැයි පින්වත් අනුරුද්ධ පැවිදි වූ කෙනා කාමරාගයෙන් පෙළෙනවා නම්, තරහයෙන් පෙළෙනවා නම්, නිදිමතෙන් පෙළෙනවා නම්, සැකයෙන් පසුතැවිල්ලෙන් පෙළෙනවා නම්, විචිකිච්ඡාවෙන් පෙළෙනවා නම්, අලසකමෙන් පෙළෙනවා නම්, කුසල් දහන්වල ඇල්මක් නැත්තන් අරතියනම් ඒ කෙනාට පැවිදි ජීවිතය සතුටින් වාසය කරන්නට අමාරුයි. හැබැයි පැවිදි වූ කෙනා ධ්‍යානයක් ලබලනම් ආය කවදාවත් ඒ කෙනාට ඒ ධ්‍යාන තුළ වාසය කරගෙන මාර්ග ප්‍රතිපදාව දියුණු කරද්දී එයාට පැවිදි ජීවිතය ගැන කලකිරීම උපදින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට වදාළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් අනුරුද්ධ, මම මේ කැලෑවල් වල ඉන්නේ තවම කෙලිස් ප්‍රහාණය කළ නැතුවද? ඔබට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ තවම කෙලිස් ප්‍රහාණය කළ නැති කෙනෙක් කියලාද? අනේ ස්වාමිනී, අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් කෙලිස් ප්‍රහාණය කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු අනුරුද්ධ, තථාගතයන් වහන්සේ කෙලිස් ප්‍රහාණය කරපු කෙනෙක්, ආශ්‍රව ප්‍රහාණය කරපු කෙනෙක් කියලා ඒ වෙලාවේ තමයි මේ කාරණාව වදාරන්නේ. ඒකට මම සූත්‍රයේ මුල් කාරණා ටික ඔය කිටියෙන් කිව්වේ. මම ඉස්මතු කරන්න යන දහං කාරණාව දැන් තමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, තංකින් මඤ්ඤසි අනුරුද්ධ කං අක්තවසං සම්පස්සමානෝ තථාගතෝ ශාවකේ අබ්බතීතේ කාලකතේ උපපත්තිසු භ්‍යාකරෝති. අසු අමුත්‍ර උපපන්නෝ අසු අමුත්‍ර උපපන්නෝති. අනුරුද්ධ, ඔබට හිතෙන්නේ මොකද්ද? කුමක් මුල් කරගෙනද මම කෙනෙක් මැරුණට පස්සේ අහවල් කෙනා අහවල් තැන ඉපදුනේ, අහවල් තැන ඉපදුනේ කියලා මම දේශනා කරන්නේ කුමන වූ අර්ථයක් ඇතිවද? ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන ධර්මය අපිට තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දෙන්න, ඇයි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මැරිච්ච විස්තර කියන්නේ? ඒ කියන්නේ අහවලා මැරුණා, අහවල් තැන ඉපදුණා, ඒ වගේම අහවලා මැරුණා, අහවල් තැන ඉපදුණා කියලා කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළා, නකෝ අනුරුද්ධ තථාගතෝ ජන කුහ නත්තං. අනුරුද්ධ, මේ තථාගතයන් වහන්සේ නොපෙනෙන ලෝකේ කතා කියන්නේ, මැරිලා ගිය අයගේ විස්තර කියන්නේ. ජන කුහ නත්තං, ඒ කියන්නේ ජනයා විස්මයට පත් කරන්න නෙවෙයි. එනම් මේ භූත කතා, අමනුස්ස කතා, මැරිලා කෙනෙක් ඉපදුනාට පස්සේ අහවල් තැන ඉපදුනා කියලා කියන්නේ ජනයාට කට ඇරගෙන අහන්න විශ්මයටපත් කරන්න නෙවෙයි. නජන ලපනත්තං, ජනයා නලවන්න නෙවෙයි. ඒ කියන්නේ වේලාව කන්න, අර නිකන් කතා කර කර කාලෙ ගෙවන්න, එහෙම නෙවෙයි. ඊළඟට න ලාභ සක්කාර සිලෝකානි සංසත්තං, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම පිණිස නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, න ඉති මං ජනෝ ජානාතුති, මේ අමනුෂ්‍යයන්ගේ කතා, මැරිලා ගිය අයගේ විස්තර මම මේ විදියට දන්නවා කියලා මා ගැන මිනිස්සු මං මෙහෙම කෙනෙක් කියලා දැනගනිත්වා කියන අදහසින් නෙවෙයි මිනිස්සු නොදන්නා විස්තර කියන්නේ. අහවල් තැන කෙනෙක් මැරිලා ගියාට පස්සේ ඉපදුනා, මෙහෙම ඉපදුනා කියලා කියන්නේ. සන්තිචකෝ අනුරුද්ධා කුලපුත්තා සද්ධා, මේ ධර්මයේ අහන අය අතර ඉන්නවා අනුරුද්ධ සද්ධාවන්ත අය. උලාර වේදා උලාර පාමුජ්ජා, උදාර බණහල හරි සතුට වෙනවා, ප්‍රමෝදයට පත් වෙන ශ්‍රාවකයෝ ඉන්නවා. ඉතින් තේතං සුත්වා තතත්තායි චිත්තං උපසංහරති, ඒ ධර්මයේ අහලා එයා ඒකෙන් යමක් ගන්නවා. අන්න ඒ නිසා තමයි නොපෙනෙන ලෝකේ විස්තර කියන්නේ. තේ සන්තං අනුරුද්ධා හෝති දීගරත්තං හිතාය සුඛාය, අනුරුද්ධ ඒක බොහෝ දෙනාට හිතසුව පිණිස හේතු වෙනවා. මෙන්න මෙහෙමයි බුදුරජාන් වහන්සේ ඒ කාලේ මැරිච්ච අයගේ විස්තර කියන්නේ. ඔන්න බුදුරජාන් වහන්සේ කී දේශනා කරනවා, ඔන්න භික්ෂුවකට අහන්න ලැබෙනවා, ඉත්තන් නාමෝ භික්ඛු කාලකතෝ සෝ භගවතා ව්‍යාකතෝ අඤ්ඤාය සන්තහීති. ඔන්න අහවල් භික්ෂුව අපවත් වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුව අපවත් වුණාට පස්සේ කියා හිටිනවා, මේ පිරිනිවන් පෑවා. අහවල් භික්ෂුන් වහන්සේ අරහත්වයට පත්වල හිටිය පිරිනිවන් පෑවා කියලා. මේ බුදුරජාණන් වහන්සේ අර අතීතයේ ඒ මැරිච්ච කෙනාගේ විස්තරය කියනකොට අර අහගෙන ඉන්න අයට හිතෙනවා, සෝකෝ පනස් ආයස්මා සාමන් දිට්ටෝවා හෝති අනුස්සව සුතෝවා. ඒ මැරුණ කෙනාගෙන බුදුරජාණන් වහන්සේ වදාළන ඔය අපවත් වුණ භික්ෂුව රහත් වුණා කියලා. එතකොට අර ඒ බණ අහනයි ඒ ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා, කතා කරලා තියෙනවා, එක්ක ඒ ස්වාමීන් වහන්සේ ගැන අහලා තියෙනවා. කොහොමද අහලා තියෙන්නේ? ඒවන් සීලෝසෝ ආයස්මා අහෝ සීතිපි. ඒ අපවත් වුණ ස්වාමීන් වහන්සේ මෙහෙම සිල්වත් කෙනෙක්, මෙහෙම සමාධිමත් කෙනෙක්, මේවාගේ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්, මේවාගේ ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්, මේවාගේ වැඩවාසය කරපු ස්වාමීන් වහන්සේ නමක් කියලා, මේවාගේ විමුක්තියට පත් වූ කෙනෙක් කියලා තොරතුරු දැනගන්නවා. සෝ තස්ස සද්ධංච සීලංච සුතංච චාගංච පඤ්ඤංච අනුස්සරන්තෝ. ආන්නේ කෙනා අර පිරිනිවන් පාපු රහතන් වහන්සේගේ ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා ගුණ සිහි කරලා තතත්හාය චිත්තං උපසංහරති, මමත් ඔය ගුණ පුරුදු කරනවා කියලා ඒ පිණිස කටයුතු කරනවා. ඒවම්පිකෝ අනුරුද්ධා භික්ඛුනෝ පහසු විහාරෝ හෝති. ඔය වාගේ අනිත් අය ගුණධර්ම දියුණු කරලා මැරිලා හොඳ ලෝකවලට ගිය විස්තර අහනකොට, පිරිනිවන් පාපු විස්තර, මාර්ගඵල ලැබපු විස්තර අහනකොට අර ධර්මය අහන කෙනාටත් හොඳට වීරිය උපදිනවා තමනුත් ওই පාරේ යන්න ඕන කියලා. දැන් ඇත්තටම දැන් ඉස්සර බුද්ධ කාලේ නිතර අහන්න ලැබෙන්නේ, අහවල් කෙනා රහත් වුණා, අහවල් කෙනා අනාගාමී වුණා, අහවල් කෙනා සකදාගාමී වුණා, අහවල් කෙනා රහත් වුණා කියලා මාර්ගඵල. අද කාලේ මොනවද වැඩිපුර අහන්න ලැබෙන්නේ? අහවලා කවුරු වුණා කියලාද? පෙරේතෙක් වුණා. අහවලා ඇවිල්ලා බෙල්ල මිරිකනවා. අපෝ, කතා ගත්තොත් 95%ක්ම ප්‍රේත කතා. ඒ කියන්නේ ඇයි අද කාලේ අපි අතර ඉඳලා මැරෙන ගොඩාක් අය උපදින්නේ නරක ලෝකවල. ඒ නිසා තමයි නරක ලෝකවල විස්තර නිතර අහන්න ලැබෙන්නේ. බුද්ධ කාලේ අහන්න ලැබෙන්නේ මාර්ගඵල ලාභින් ගැන. අහවල් කෙනා සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වුණා. අහවල් භික්ෂුණිය රහත් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, සෝතාපන්න වුණා. ඊළඟට අහවල් උපාසකයා අනාගාමි වුණා, සකදාගාමි වුණා, සෝවාන් වුණා හඳ ලැබෙනවා. අහවල් උපාසිකාව අනාගාමි වෙලා, අහවල් උපාසිකාව සකදාගාමි වෙලා, සෝවාන් වෙලා ඒ කාලේ මාර්ගඵල ලාභින් ගැන නිතර අහන්න ලැබුණා. අදේ මහන්න ලැබෙන්නේ. ඉතින් අර මාර්ගඵල ලාභින් ගැන නිතර නිතර අහන්න ලැබෙනකොට තමන් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කාරණා සිහි කර කර තමනුත් ඒ මාවතේ ගමන් කරන්න වීරිය උපද්දව ගන්නවා. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ වදාළා, කෙනෙක් මැරුණට පස්සේ ඒ මැරිච්ච අයගේ විස්තර කියන්න හේතුව ඕක. මිසක්කා න ජන කුහනත්තං, ජනයා විස්මයට පත් කරන්න නෙවෙයි. න ජන ලපනත්තං, ජනයා නලවන්ට නෙවෙයි. න ලාභ සක්කාර සිලෝකා නිසංසත්තං, ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා පිණිස නෙවෙයි. න ඉති මං ජනෝ ජානාතුති, මං ගැන අනිත් අය මෙසේ දැනගනිත්වා කියලා හිතලා නිවෙයි පෙර ජීවිත කියන්නේ. ඒ නිසා පිංගතුනි, එහෙනම් අද කාලේ වුණත් අපි ධර්ම දේශනාවක් කරද්දී පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ හෝ අපි හෝ ධර්ම දේශනාවක් කරද්දී මැරිලා ගිය අයගේ විස්තර යම් යම් කතන්දර කියන්නේ මිනිස්සු විශ්මිතපත් කරන්න නෙවෙයි. ඒ කතා ඇසුරෙන් යමක් තේරුම් ගනීවි කියලා හිතලා. ඉතින් ප්‍රේත භූතයන්ගේ තමයි අද කාලේ විස්තර වැඩි. ඒව කිව්වට පස්සේ තේරුම් ගන්න ඕන අපිත් ඔය වාගේ හිටියොත් අපිටත් වැඩි තමයි කියලා හිතන්න ඕන. දිව්‍ය ලෝකය ගැන ගිය විස්තර කිව්වොත් හිතන්න ඕන අපිත් ওই විදිහට ගුණධර්ම පුරුදු කරොත් අපිටත් දිව්‍ය ලෝක යන්න පුළුවන්. දැන් ඔන්න මේ ළඟදී හරි පුදුම සහගත විස්තරයක් දැනගන්න ලැබුණා. ඔන්න ඒකක් කතාවක්. ඒ කතාවෙන් තේරුම් ගන්න ඕන. ඒ තමයි අඟුලිමාල මහසෑයට ළඟදී ළමෙක් ආවා. මේ ළමයා ඇවිද කියා ගන්න පුළුවන් කාලේ ඉඳලාම එක තැනක ඉන්නේ. ඔය අද කාලෙත් මිනිසුන්ට නැද්ද ඔය රත ගාය එක තැනක ඉන්න බැරි ගතිය තියෙනවා. හැම තැනම ඇවිදිනවා. එක තැනක ඉන්නේ. ඉතින් මේ ළමයා ඇවිද ඇවිද ඇවිද ඉන්න අතරේ අඟුලිමාල සෑයටත් ආවා. ඊට පස්සේ අඟුලිමාල සෑයට ඇවිල්ලා මේ අඟුලිමාල සෑයට පූජාවම් පවත්වලා මෙයාට සෑය වඳිනකොට මෙයාට එකපාරම නොපෙනෙන ලෝකයක් පෙනුණා. ඒ නොපෙනෙන ලෝකෙ ගොඩාක් ඉන්නේ යක්ෂයෝ. එයාට පේන්නේ තැන. ඊට පස්සේ ඒ අය කියනවා අපි උඹගේ යාළුවෝ. දැන් මෙයා කතා කරනවා අරංගුලි මහසෑය ළඟදී. ඊට පස්සේ අපි යාළුවෝ, අපි ඉස්සර එකට තපස් රැක්කා. ඒ වුණාට දැන් අපි යක්ෂයෝ වෙලා උඹ මිනිස්සෙක් වෙලා. ඊට පස්සේ එතන නොපේන්නේ නැතුව ඒ නොපෙනෙන යක්ෂයෙක් කියනවා මිත්‍රයා, උඹ අපිත් එක්කම හිටපු කෙනෙක්. ඒත් උඹ මනුස්ස ලෝකේ එක තැන ඉන්න නැතුව හැම තැනම ඇවිද ඇවිද යන එකක් උඹට තියෙනව නේද? ඉතින් මෙයා කිව්වා මං ඔව් මට එක තැනක ඉන්න බෑ. දඟලනවා. දැන් මේ තැනකවත් මළුවක මෙහෙම ඉඳගෙන පැයක්මාරක් ඉන්න බෑ. එයාට කොහේ හරි ඇවිදින්න ඕන. රස්සාවකට ගියත් පුටුවක ඉඳගෙන කරන රස්සාව බෑ. ඇවිදින්න ඕන. ඊට පස්සේ කියනවා මිත්‍රයා, උඹ මේ ඇවිද ඇවිද ඉන්න හේතුව මොකද්ද කියලා දන්නවද? ඊට පස්සේ මෙයා කිව්වා මම දන්නේ නැහැ. ඒ තමයි උඹයි අපි ඔක්කොම එක ගුරුවරයෙක්ගේ යටතේ හිටපු ශිෂ්‍යයෝ. උඹ ගුරුවරයාගෙන තරහක් ඇති වෙලා දවසක් ගුරුවරයාට නොකියා පැනලා ගියා. තරහට ගුරුවරයාගේ පාවහන් දෙක හොරකම් කරගෙන ගියා. තමාව ශිල්පයේ හික්මවන ගුරුවරයාගේ පාවහන් දෙක සොරකම් කළා කියලා යමක් ඇද්ද? උඹ උපනෝපන් ජීවිතේ උඹට එක තැනක ඉන්න බෑ. ඇවිදිනවා හැම තැනම. එතකොට දැන් බලන්න මං කල්පනා කළේ ගුරුවරයෙක්ගේ පාවහන් දෙක සොරකම් කර ගැනීම සංසාරේ ඉච්චර ආවනා. ඊට පස්සේ මේ අහලා මං ওই පාපේ කළේ කොයි කාලෙද කියලා. උඹට අවුරුදු වලින් ගණන් කරන්න බෑ. බුද්ධ ශාසන ගණනාවකට කලින් වෙච්ච එකක්. බුද්ධ ශාසන ගණනාවකට කලින් වෙච්ච දෙයක් අදටත් විපාක දෙනවා. දැන් සමහර අය හිස හැරුණාත් හදී පංකරේ ඇවිදවිද ඉන්නේ සංසාරේ මොන මොන කර්ම කරලාද. හරි. දැන් මං ওই කතාව කිව්වේ මොකටද? විශ්මයට පත් කරන්න නෙවෙයි. ඔබව නලවන්නත් නෙවෙයි. ලාභ සක්කාර ලබන්නත් නෙවෙයි. ওই කතාව කිව්වේ ගුරුවරු කෙරෙහි වර්ධවා පිළිපදින්නපා. ඒ කර්මය තමා කරා එනවා. ගුරුවරයෙකුට දූෂිත සිතින් වචනයක් කිව්වොත් ගුරුවරයෙකුට නින්දා කළොත්, ගුරුවරයාව පීඩාවට පත් කරන්න පෙළගැසුනොත්, ඒ වගේ කර්ම එනවා බුද්ධ ශාසන ගණනාවක්. බුද්ධ ශාසන ගණනාවක් එනවා. හිතේ සැනසෙල්ලක් නැහැ. අම්මා තාත්තා කෙරෙහි කළ වැරද්දට වඩා ගුරුවරයා කෙරෙහි කරපු වැරද්ද භයානකයි. මට හම්බ වුණා, මම දැකලා තියෙනවා, කතා කරලා තියෙනවා ඉස්සර, දැන් නම් මොන ගෙහුන්නේ, මීට අවුරුදු 10කට විතර කලින් මම දන්න හාඳුරනවා. දැන් අවුරුදු 10ක් විතර හම්බුන්නේ නැහැ හාඳුරු. මාතර ඉඳලා රුවන්වැලි සෑය යන්නේ පයින්, රත්නපුරේ ඉඳලා රුවන්වැලි සෑය යන්නේ පයින්. බස්වල යන්නේ, වාහනවල යන්නේ, වාහනවල යන්න බෑ, හිතෙන්නෙත් නෑ. හැබැයි ඒ හාඳුරන්න හැමදාම පයින් යනකොට මතක් වෙනවලු. ඉස්කෝලේ යන කාලේ තමන්ගේ සර් ගුරුවරයා ගහලා මෙයා වැරද්දකට, මෙයා තරහට ගුරුවරයා ආපු බයිසිකලේ හුලං ඇරලා, අර බයිසිකලේ ගුරුවරයා හවස අද්දෙකෙන් තල්ලු කරගෙන යනකොට මේ කොල්ලා හක හක ගගා හිනා වුණා. ඔබ මට ගැහුවට හොඳයි කියලා. මේ ජීවිතේ මහාන වුණා. මහාන වුණ තැන අර කර්මයේ දිට්ඨ ධම්ම වේදිනිය විසින් වාසයෙන් ආවද්දෝ දන්නේ. පයින් යනකොට ඒක මතක් වෙනවලු. ඒ හාන්තරන්න කෙනෙක්ගේ බාට දෙක සොරකම් කිරීම, යමකින් පහසුවෙන් ගමන් යනවා නම් ඒට බාධා කිරීම කොයිතරම් භයානක පාපයක්ද? ලේසි නෑ. පුංචි ළමයි ඉන්නවා බයිසිකල් වල හුලං යවනවා. ඔය වගේ වැඩ කරන ළමයි ඉන්නවා. මට පුතෙක් කිව්වා, ඒ පුතා ආසාවෙන් බොහෝ කාලයකට පස්සේ බයික් එකක් අරගෙන ජීවිත කාලෙම සල්ලි එකතු කරලා තමන්ගේ ගෙදරට ගන්න බෑ, ඊට පස්සේ ළඟ ගෙදරක තියලා තියෙන බයික් එක උදේ පාන්දර බයික් එක අරගෙන යන්න හදනකොට ඒ බයික් එක ගන්න පාරේ ඇන බිම ඇන ගහලා. මිනිස්සු ඉරිසියාවට කරන දේවල් විපාක නොදී තියන්නේ ඒ කර්මය. ඊළඟට මතකද මේ පින්වතුන්ට දවසක් අපි කිව්ව රුවන්වැලි මහසෑයට පාදිගු කළා ඉඳගෙන හිටපු ආච්චි අම්ම කෙනෙක්, හතර පොයට සිල් ගන්න ආච්චි අම්ම කෙනෙක් මැරුණා. මැරිල්ල දුවගේ ඇඟට ආරුඩ වෙනවා ප්‍රේතිය. ඊට පස්සේ පින් ගන්නත් බෑ. ඊට පස්සේ උන්දගෙන් ඇහුවා, හතර පොයට සිල් ගත්ත ගමේ මහෝපාසිකාව මොකද මේ ප්‍රේත ලෝකෙ ඉපදුනේ කියලා. අනේ මට මැවිලා පේනවා කියනවා. සිල් අරන් චෛත්‍යයට පාදිගු කරගෙන ඉන්නවා. රෑ සයමලුවේ නිදාගෙන තියෙනවා චෛත්‍යයට පිටුපාලා. තුනුරුවන්ට අගෞරව කරපු කර්මය කියනවා. තුනුරුවන්ට අගෞරව කරපු නිසා තුනුරුවන්ගෙන්, ඒ කියන්නේ දානයක් දීලා රැස් කරගන්න පින අනුමෝදන් වෙන්නේ නැහැ. යම් තාක් ඒ පාපේ ගෙවිනවද, ඒ ගෙවුන දවසට තමයි සිල් රැකපු එකේ පින එන්නේ. දැන් ඇයි ওই කතාව කියවේ? ඔය කතාව කිවි ජනයා විශ්මයට පත් කරන්න නෙවෙයි, ජනයා නලවන්නත් නෙවෙයි, ලාභ සක්කාර ලබන්නත් නෙවෙයි. ඒ කතාව ඇසුරින් ගන්න ඕන තුනුරුවන්ට අගෞරව කරන්න හොඳ නෑ. මේ වාගේ උතුම් ධාතු ස්තූපවල ළඟට ඇවිල්ලා පාදිකු කරන්න හොඳ නෑ. ඊළඟට ෆොටෝ ගහන්න හොඳ නෑ, අගෞරව කරන්න හොඳ නෑ. බුදුගුණ සිහි කර කර වන්දනා කරන්න ඕන කියන පණිවිඩය දෙන්නයි. තව දවසක් ඔබට කතාවක් කිව්වා මතකද පින්වත්නි? ඒ තමයි තරුණ කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෑයක් වඳින්න ඇවිල්ලා, මම මතක හිටියට රුවන්වැලි මහ සෑය. ඒ දෙන්න මල් පූජා කරලා පැතුවා උපනෝපන් ජීවිත එකටිමු කියලා. කය බිඳිලා මරණින් මත්ති කෙල්ල නාග ලෝකෙ ඉපදුනා, කොල්ල මනුස්ස ලෝකෙ ඉපදුනා. කොල්ල මනුස්ස ලෝකේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අර නාගිනි ඇවිල්ලා එයා පැවිදි ජීවිතෙන් චුත කළා. අපි දෙන්න එකට නම් නිවන් දකිමු කිව්වේ, ඇයි උඹ කලබල වෙන්නේ? දැන් ඊට පස්සේ දැන් ওই කතාව අපි විස්තර කළා කිව්වා. කිව්වේ විශ්මයට පත් කරන්න නෙවෙයි, ඔබව නලවන්නත් නෙවෙයි. මේවාගේ ධාතු සෑයවල් ළඟ කාම ප්‍රාර්ථනා කරන්න එපා කියලා. මට ළඟදී මේ පුතා ආපහු මොන ගැහුණා. මම ওই විස්තරේ මීට කලින් ධර්ම දේශනාවක කළා. ඊට පස්සේ ළඟදී මේ දරුවා මොන ගැහුණා. මොන ගැහුණාට පස්සේ අපි ඉස්සරහා පිටම අර දරුවා ගැඟට අර නාගිනි ඇවිල්ලා කියනවා, මා පිට යන්න ඕන, මට යන්න ඕන. නායාටත් යන්න ඕන. මේ කොල්ලටත් බේරෙන්න ඕන. නමුත් දෙන්න වෙන් වෙන්නේ නැහැ. ධාතු සෑයකට ළඟ කරපු ප්‍රාර්ථනාව. ඒ නිසා තරුණ දුවෙක් පුතෙක් ওই ප්‍රේම සම්බන්ධතාව පටන්ගෙන හාහා පුරා කියලා සෑයක් ළඟට ආවොත් මල් පූජා කරනකොට පැතුවේ නැත්තම් පුදුමේ, එකට යමු කියලා. පැතුවේ නැත්තම් පුදුමේ. එහෙම පැතුවාට ඒ වගේ මේ ජීවිතේ මොකක් හරි ගැට ගහගෙන යයි, ධාතු සෑයක් වැඳපු පින ඉවර වෙන තාක්කල් අර බන්ධන කැඩෙන්නේ නැහැ. ඇයි ඒ විස්තර ඔබට කියන්නේ? ඔබට නම් ඒ විදිහට වරදින්න එපා කියලා. භයානකකම. ඉතින් පින්වත්නි, මේ විදිහට නොයෙක් විස්තර, නොයෙක් කතා අපි විදින් විට කියනවා. කියන්නේ ඔබව විශ්මයට පත් කරන්න නෙවෙයි. ඊළඟට කිව්වා තරුණ දූලට පුතාලට, මේ කොල්ලෝ කෙල්ලෝ ෆෝන් එක ඔබ බා, ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්න විදිහට මොම් මැරිලා කොයි ලෝකෙයිද දන්නේ කියලා කිව්වා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ සිවුරකට ආසාවෙන් මැරිලා අපවත් උනහාමුදුරු සිවුරෙම උපන්නා කාවෙක් වෙලා. එතකොට සිවුර කියන්නේ මිනිසු වඳින දෙයක්, පුදන දෙයක්, සත්කාර කරන දෙයක්. වඳින පුදන චීවරේට ආසා වෙලා චීවරේ කාවෙක් වුණා නම් ෆෝන් එකට ආසා වෙලා මැරෙනයි කොයි ලෝකේ යයිද? පොළොන්නරුවේ පැත්තේ උපාසිකාවක් උඹරට ගිහිල්ලා එන ගමන් කකුල් දෙක හොදන්න ඇල්ලට පාත් වෙනකොට බාට එක වතුරේ ගියා. ඒක ගන්න පාත් වෙනකොට අර වයසකුන් දැ ඇල්ලට වැටුණා, මැරුණා. පොඩි දුවගේ ඇඟට ආරූඪ වෙලා කොයි ඉතුරු බාටයක, කොයි ඉතුරු බාටයක, කොයි ඉතුරු බාටයක කියලා බාටයක හොයනවා. බාටයක කියන්නේ ඒ හැටි එකක්ද? එහෙවු දෙයකට හිත බැඳිලා ඒ විදිහට උපන්නා නම් පින්වත්නි, මේ මිනිසුන්ගේ හිතවල තියෙන බන්ධන උපාදාන ඒවත් එක මැරිලා කොයි කොයි ලෝකවල යයිද? ඒ නිසා මේ විදිහට පින්වත්නි, විටින් විට ඒ දහං කරුණු මැරිලා ගියායේ ඉපදෙන තැන් ඒවා විස්තර කරන්නේ ඔබට අනතුරක් නොවීම පිණිසයි, තමන්ගෙන් වෙන වැරදි හදා ගැනීම පිණිසයි. එතකොට තව මතක තව අපි විස්තරයක් කළා. ජීවිතේ ගොඩාක් නොමග ගිය, ජීවිතේ ගොඩාක් නොමග ගිය කෙල්ලෙක් බෝධින් වහන්සේගේ බෝපත්‍ර අයින් කරපු පිණින් වරද්දින් වැළකුණා. එතකොට ඒ විස්තරය කියන්නේ ඇයි? තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒවාගේ වතපිළිවෙතකින්වත් හදාගනිත්වා කියන අදහසින්. ඒ නිසා අනුකම්පාවෙන්මයි පින්වතුනි කතාවක් කිව්වත් කියන්නේ. එතකොට මිනිස්සෙකුගේ යහපත පිණිස කතන්දරයකින් හරි දහං කරුණක් කියද්දී ඕව හරියන්නේ නැහැ අපිට. ওই කතා කිය කිය ඉඳලා හරියන්නේ නැහැ. භූත කතා බනට කියනවා. අරකයි මේකයි කියලා ගෝරනාඩු කරන සත්වයා තථාගත ශ්‍රී සද්ධර්මයෙන් දන්නයි නෙවෙයි. පිංගුතුනි බුදුරජාණන් වහන්සේ වදාළ අදවාගේ ඇසළපුම් පෝය දවසක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හරය පළවෙනි ධර්ම දේශනා විදිහට වදාළා. ඒ තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. පිංගුතුනි ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ඔය විදිහටම දේශනා කරනකොට තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ සෝවාන් වුණේ. අනිත් තෙරුන් වහන්සේලා සෝතාපන්න වුණේ. ධම්මචක්ක සූත්‍රය ඔය විදිහට මහණකට තමයි 18 කෝටියක් දෙවිවරු මඟපල් ලැබුවේ. නමුත් ඒ ධම්මචක්කේම අපි උදේට හවසට සජ්ජහනා කරනවා. කෝ අද මඟපල් ලබන්නේ නැහැ. ඒ ධර්මයේ වරදක් නිසා නෙවෙයි. ඒ ධර්මයේ තේරුම් ගන්න අවබෝධ කරන්න තමන් සුදුසු නැහැ තවම. සුදුසෙක් වෙන්න ඕන පින්වතුනි ධර්මය අවබෝධ කරන්න. ඒ නිසා ඇස අනිත්‍යයි කියන කාරණාව ඒ විදිහමයි. කන අනිත්‍යයි කියන කාරණාව ඒ විදිහමයි. ඒ අනිත්‍ය ගැන දේශනා කරද්දී ඒ අපේ හිත්වලට යන්නේ නැත්තේ හිත සුදුසු නැහැ එකට. ධර්මයේ අවබෝධ කරන්න කෙනෙක් සුදුසු කරවන්නේ කර්ම කර්මඵල විශ්වාසය හොඳට තියෙන්න ඕන. පින්පව් විශ්වාසය හොඳට තියෙන්න ඕන. මෙලොව පරලොව විශ්වාසය හොඳට තියෙන්න ඕන. දෙව්ලොව අපාය ගැන විශ්වාසය තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕන. ලෞකික සම්මා දිට්ඨිය පිරෙන්න තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට හිත සුදුසෙක් බවට පත් කරවන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඔය කතා ඉගෙන ගැනීම ගැන ඔය විදිහට ඉගෙන ගන්න මේ තේරුම් ගන්න මේ කතන්දර කියන්නේ ඔබට මේ නිකන් කාලය ගත කරන්න එහෙම එකට නෙවෙයි. හැම කතාවකින්ම හැම දේශනාවකින්ම ජීවිතයට ගන්න දෙයක් තියෙනවා. ඊළඟට ආය මම කිව්වනේ එක එක ලෝකවලින් ආපු අයගේ විස්තර ටිකක් අද අපි කතා කරමු කියලා. ඒ තමයි පින්වත්නි ඔන්න මේ අපේ මිනිස්සු අතරම ඉන්නවා දිව්‍ය ලෝකේ ඉඳලා ආපු අය. සමහරට ඔබ දිව්‍ය ලෝකේ ඉඳලා ආපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු අතර දෙවියන්ගෙන් චුත වෙලා මිනිස්සු අතර උපදින්නේ ඉතාම සුළු පිරිසක්. මහ පොළොවේ නියසිලට පස් පිටක් ගත්තොත් මහ පොළොව වගේ ප්‍රමාණයක් පින්වතුනි මැරිලා ගිහිල්ලා උපදින්නේ සතර අපායේ මේ මිනිස්සු අතරින්. නියසිලට ගත්ත පස් පිටක් වගේ ප්‍රමාණයක් තමයි මිනිස්සුන්ගෙන් උත් මැරිලා ආය මිනිස්සු බවට පත් වෙන්නේ. ඒ නිසා මිනිස්සු ලක්ෂ ගාණක් මැරුණොත් ආය මිනිසෙක් වෙන්නේ හතර පහ දෙනයි. ගොඩාක් අය යන්නේ සතර පහයි. ලේසි නෑ. මනුස්ස උප්පත්තියක් ලබා ගන්න එකත් ලේසි නෑ. දේව උප්පත්තියක් ලබා ගන්න එකත් ලේසි නෑ. දැන් මේ සමහරලන් අපි ධර්ම දේශනා කරනකොට දිව්‍ය ලෝක ගැන විස්තර කරලා ඔන්න දිව්‍ය ලෝකේ යන්න බණ කියනවා, දිව්‍ය ලෝකේ යන්න බණ කියනවා, මෙච්චර නිවන් දකින්න තියෙද්දී ඇයි දිව්‍ය ලෝකේ යන්න බණ කියන්නේ කියලා කියනවා. හරියට මේ බණ අහන ඔක්කොම දිව්‍ය ලෝකේ යනවා වගේ. එහෙම යන්නේ නැහැ. මේ මිනිස්සු අතරිනුත් නියසිල්ට ගත්ත පස් පිටක් වගේ ඉතාම සුළු පිරිසක් තමයි දිව්‍යයන් අතර උපදින්නේ. දෙවියන් අතර උපදින එක අතිශයින් දුර්ලභ කාරණාවක්. ඉතින් පින්වත්නි දෙවියන් අතර ඉපදුන කෙනා එකපාරම දැන් ඔය ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා වගේ දිව්‍ය ලෝකෙ හිම එකපාරම මෑචුත වෙන්නේ. චුත වෙන්න ලං වෙනකොට ලකුණු පහළ වෙනවා. ඒ තමයි දෙවියෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට ඒ දෙවියාගේ මල් මාල කලින්ම පරවෙන්න ගන්නවා. දැන් අපි ගමු චාතුම් මහරජිකේ කියලා. චාතුම් මහරජිකේ දෙවි කෙනෙක් නම් චාතුම් මහරජිකේ ආයුෂ අවුරුදු මනුස්ස අවුරුදු 190ක් ඒ දිව්‍ය ලෝකයේ ආයුෂ. ඒතර සම්පූර්ණ ආයුෂ ගෙවන දෙවියේ උපන්දා ශරීරයට පළඳගෙන සිටින මල්මාලා අවුරුදු 190ක් ගිය තැනත් ඒ විදිහමයි. හැබැයි චුත වෙන්න ආසන්න වෙනකොට ඒ මල්මාලා පරවෙනවා. ඒ දෙවිවරුන්ට දාඩිය දාන්නේ නැහැ. යම් දෙවියෙකුගේ ඇඟේ දාඩිය දැම්මොත්, කිහිලිවල දාඩිය දැම්මොත් ඒකේ අර්ථය තමයි ඒ දෙවියා තව ටික දවසකින් චුත වෙනවා කියලා. ඊළඟට දෙවියන්ට වස්ත්‍ර කිලිටි වෙනවා දෙවියන්ගේ. දිව්‍ය ලෝකේ දිව්‍ය වස්ත්‍ර හෝදනවා කියලා එකක් නෑ. අවුරුදු 190ක් ඇන්දත් දැන් ගත්තා වගේ තමයි. ඊට පස්සේ ඒ වස්ත්‍ර කිලිටි වෙලා යනවා. ඉතින් පින්වත්නි, ඊළඟට ඒ දෙවියන්ට දිව්‍ය විමානේ හිත අලවන්නේ නෑ. දිගටම ඉඳ හිතෙන්නේ නෑ. මූණ පොඩ්ඩක් ශෝක බරිත වෙලා තමයි ඉන්නේ. චුත වෙන්න ආසන්නයි. මනුෂ්‍ය ලෝකෙත් එහෙමයි. චුත වෙන්න ආසන්නාම මූණ එල්ලිලා යනවා. ඉනිසම එල්ලාගත් මූණු එල්ලාගත් මිනිස්සු දකින්නට හිතෙනවා චුත වෙන්න ආසයි ආසන්නයි වද්දෝ. ඊට පස්සේ මේ විදිහට පූර්ව නිමිති පහළ වෙනවා. එතකොට අනිත් දෙවිවරු දැනගන්නවා චවන ධම්මෝ අයන් දේව පුත්තෝ, මේ දිව්‍ය පුත්‍රයා චුත වෙන්න ආසන්න වෙලා. ඉති විදිත්වා තීහි වාචායි අනුමෝදෙන්ති. එහෙම දැනගෙන කරුණු තුනකින් දෙවියාට අවවාද කරනවා. කරුණු කීයකින් අවවාද කරනවද? තුනකින් අවවාද කරනවා. ඔබ දිව්‍ය ලෝකේ ඉඳලා ආපු කෙනෙක් නම් ඔබට අවසානෙට දිව්‍ය ලෝකේ ඇහුණ වචන තුන තමයි මේ. අවවාද තුන. බුද්ධ කාලයක දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවි කෙනෙකුට දෙවිවරු දෙන අවවාද තුන. මොකක්ද ඒ අවවාද තුන? ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ බවන් දෙවිය මෙතනින් චුත වෙලා සුගතියට යන්න. සුගතින් ගන්්වා සුලද්ධ ලාභං ලබ. සුගතිය ඉපදිලා ඒ සුගතියේ තියෙන වටිනාම ලාභය මනාම ලාභය ගන්න. සුලද්ධ ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාහි. ඒ ලාභය ලැබලා ඒකේ පිහිටන්න, ඒක රැකගන්න, තමාගේ කරගන්න. මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, දෙවියන් අතරින් චුත වෙනකොට දෙවියෝ ඔය අවවාද තුනෙන් චුත වෙන දෙවියාට අවවාද කරනවා. මොකක්ද ඒ අවවාද තුන? පින්වත් දෙවිය මෙතනින් චුත වෙලා කොහේ යන්න කිව්වද? සුගතියේ යන්න. ඊට පස්සේ සුගතියේ ගිහිල්ලා උතුම්ම ලාභේ ලබන්න, උතුම් ලාභේ ලබලා එහි පිහිටන්ඩ කියලා අවවාද තුනක් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදා දෙහිම දේශනා කරනකොට එක භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා ඇහුවා, ස්වාමීනි සුගතිය කියන්නේ මොකද්ද? දෙවිවරු දකින ඒ සුගතියේ උතුම්ම ලාභය මොකද්ද? ඒක එහි පිහිටවා සිටිනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, manussත්තංකෝ බික්කු දේවානං සුගති ගමන සංඛාතං. දෙවියන් අතරින් චුත වෙනකොට දෙවියන් අතරින් යන දැන් දිව්‍ය ලෝකේ ඉඳලා චුත වෙන දෙවිවරුන්ටත් ආපහු දිව්‍ය ලෝකේ යනවා කියන එක ලේසි නෑ. ඒ දෙවියේ චුත වෙනකොට අනිත් දෙවියන් හිතෙනවා මේ දෙවිය මිනිස්සෙක්වත් උනො ලොකු දෙයක් කියලා හිතිලා තමයි එයාගේ හිත පිහිටවන්නේ මිනිස් ලෝකේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඒ දෙවියන් සුගතිය කියලා කියන්නේ මිනිස් ලෝකෙට. මිනිස් භූතෝ සමානෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනේ සද්දම් පරිලබති. ඉදංකෝ බික්කු දේවානං සුලද්ද ලාභ සංඛාතං. දෙවියන් මිනිස්යන් අතර උතුම්ම ලාභේ ලබනවා කියලා කියන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයේ අහනකොට ඇතිවෙන ශ්‍රද්ධාව. මේ ධර්මයේ අහලා කෙනෙකුට තුනුරුවන් ගැන පැහැදීමක් ඇති වුණොත් ඒක තමයි මිනිස් ලෝකේ වටිනාම වස්තුව. සාකෝ පනස්ස සද්ධා නිවිට්ඨා හෝති මූලජාතා පතිට්ඨිතා. ඒ සද්ධාව පිහිටනවනං හිතේ මුල් බැසගන්නවනං කිසිමත් ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට දෙවියෙකුට මාරයෙකුට සොලවන්න බැරි විදියට ශ්‍රද්ධාව පිහිටනවනං ඒක තමයි මේ ශ්‍රද්ධාවේ පිහිටියා කියලා කියන්නේ. දැන් මට කියන්න උවමනාව තිබ්බේ මේක. ඒ තමයි දෙවියන්ට දිවස් තියෙනවනේ. උඩ දෙවියන්ට මනුස්ස ලෝකේ පේනවා. ඉගෙන ගන්නවා පේනවා, රස්සාවල් කරනවා පේනවා, ගෙවල් දොරවල් අදනවා පේනවා, යාන වාහන ගන්නවා පේනවා. දෙවියන්ට මේ පොළොවේ තියෙන නිදම් පේනවා. දැන් අපිට මේ සෑරජානන් වහන්සේ මෙහෙම පෙනුනට දෙවි කෙනෙක් මේ සෑය වඳිනකොට සෑය විනිවිද ලලාට දාදුන්නාත් පේනවා දෙවියට. ඔයාලා දෙව්ලොව ගිහිල්ලා සීරිවිල සෑය වඳින්න ආවොත් ඔයාලට මේ සෑය විනිවිද පෝයේ දවසට සුදු රැස් විහිදවන ලලාට දාදුන්නාත් පේනවා. දෙවියන්ට නිදම් පේනවා. මනුස්ස ලෝකේ හැම ගම්ම පේනවා දෙවිවරුන්ට දිවසට. එහි වූ දෙවිවරුන්ට මනුස්ස ලෝකේ තියෙන වටිනාම දේ විදිහට මොකද්ද පේන්නේ? මොකද්ද පේන්නේ? ශ්‍රද්ධාව. එච්චර හැම දෙයක්ම දකින දකින දෙවිවරුන්ට ශ්‍රද්ධාව තමයි මේ නරාවලේ වටිනාම දේ විදිහට පේන්නේ. මේ නව දොරකින් අසූචි වැගිරෙන උදේ හවස හොදා හොදා මේ ගන්ධස්සාර ගහන ඇඟක් පරිහරණය කරලා මේ යකඩ ගොඩවල් වලින් එහි මේ යන්නේ වැලි සිමෙන්ති වලින් අදපු ගෙවල් වල ඉඳලා මේ එහි මේ යන මිනිස්සු දිහා දෙවිවරු දකිනකොට මේ නරාවලේ දෙවියන්ට නම් පේන්නේ එකම එක දෙයයි වටිනාම දේ විදිහට. මොකද්ද? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම, ත්‍රි සද්ධර්මයේ ගැන තියෙන පැහැදීම, ආර්ය මහා සංඝරත්නයේ ගැන තියෙන පැහැදීම, මනුස්ස ලෝකේ වටිනාම දේ. ඔබ මේ මනුස්ස ලෝකේ යම් තාක් මාණික්‍ය ගන්නවද ඒ ඔක්කොම ඔබට අතහැරලා යන්න වෙනවා. ඒ වගේම ඔබගේ ගෙවල් දොරවල්, අඹු දරුවෝ, යාන වාහන, වතු පිටි අතහැරලා යන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ ශ්‍රද්ධාව උපද්දවා ගත්තොත් ඒ ශ්‍රද්ධාව ඔබව නිවන කරා ගෙනියනවා. දෙවියන්ට මනුස්ස ලෝකේ පේන වටිනාම දේ තමයි ශ්‍රද්ධාව. ඔබගේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙලා තියෙනවනම්, තෙරුවන් සරණ ඇති වෙලා තියෙනවනම්, පැහැදීම සෑය බෝධියක ළඟ පැහැදීම ඇති වෙලා තියෙනවනම් ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. මනුස්ස ලෝකේ වටිනාම දේ ගත්තා වෙනවා. දෙවියෝ ගැන කවර කතාද? සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා. යංකින්චි විත්තං ඉදවා හුරන්වා. යංකිසි ධනයක් තියෙනවා නම් මෙහි හෝ පරලොව. සග්ගී ස්වායං රතනම් පනීතං. දිව්‍ය ලෝකේ යම්තාක් මැණික් තියෙනවද? නනෝ සමං අත්ති තථාගතේන. ඒ කිසිම වස්තුවක්, ධනයක්, මාණික්කයක් බුදුරජාණන් වහන්සේට සමාන නැහැ. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. බුදුරජාණන් වහන්සේ තුල පවතින මාණික්කයක් ඕක. මේ සත්‍යානුභවයෙන් සැබෑ බසින් සෙත් වේවා කියලා සෙත් පතනකොට විශාලා මහනුවර තුම්බියක් දුර වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් පවා තුන් ලෝකෙම වටින මාණික්ක විදියට දැක්කේ බුද්ධ රත්නය. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. තුනුරුවන්ට බැහැදුනොත් හිඟා කන මිනිස්සෙක් හරි. තුනුරුවන්ට බැහැදුනොත් වටිනාම දේ ගත්ත වෙනවා. එයා ළඟ තමයි වටිනාම දේ තියෙන්නේ. ඒක රැක ගන්න ඕන. ඒ කාලේ හිඟන මිනිස්සෙක්, මේ මිනිසුන්ගෙන් ඉඳුල් කකා හිටපු මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේට පැහැදුනා. සද්ධාවෙන් හිටියා. ඒ මිනිසයා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපන්නා. සක්දිවිඳු වගේ සැප සම්පත් විඳිනවා. අනිත් දෙවිවරු අර දෙවියා එනකොට පිටිපස්සට යනවා, ඔළුව පාත් කරනවා. ඔතන හිටපු එක දෙවි දේව දෙවිවරු කීප දෙනෙක් මෙයාගේ පෙර ජීවිතේ දැක්කා. පෙර ජීවිතේ දැකලා කතා වුණා. බලාපල්ලකෝ, නැත්තම් කියන ඇති බලන්න දෙවිවරුනි, මේ දෙවියා කලින් ජීවිතේ හිඟන මිනිස්සෙක්, මිනිසුන්ගේ ඉඳුල් කකා හිටිය ගෙවල් වලින් පන්න ගත්තා. දැන් අපේ මේ දිව්‍ය ලෝකයට ආවට පස්සේ අපි අයින් වෙන්න එපා. ඒ දිව්‍ය එනකොට සක්දිවිඳු වගේ නෙවෙයි. සක්දිවිඳු ඊට පස්සේ මේ කතාව ඇවිල්ලා කිව්වා, දෙවිවරුනි ඔහොම කියන්න එපා. මෙයා ඒ කාලේ දුප්පත් වෙලා හිටියා තමයි. නමුත් මනුස්ස ලෝකේ වටිනාම දේ ගත්ත නිසා දැන් දෙවියන් අතර දිව්‍ය ආයු වර්ණ සැප බලෙන් වැඩි. මොකද්ද? මෙයා මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේට පැහැදුනා, ධර්මයට පැහැදුනා, සංඝරත්නයට පැහැදුනා, පංචශීලී රැක්කා. පින්වතුනි, දිව්‍ය ලෝකේ උපදින අය අතරින් ශ්‍රද්ධාවන්තව උපදින දෙවිවරු අනිත් දෙවිවරුන්ට වැඩිය බලෙන් වැඩි, ආයු වර්ණ සැප බලෙන් වැඩි. එච්චර වටිනා දෙයක් පින්වතුනි මේ ශ්‍රද්ධාව කියන එක. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා, දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙන හිතවත් දෙවිවරුන්ට ඔය අවවාද තුන කරන්නේ. සුගතියට යන්න, ඒ මනුස්ස ලෝකෙට යන්න. මනුස්ස ලෝකෙට ගිහිල්ලා මේකේ විස්තර තියෙනවා. ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ manussානං සහව්‍යතං manuss භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං. මනුස්ස ලෝකේ නැමැති සුගතියට ගිහිල්ලා ශ්‍රී සද්ධර්මය අහලා අනුත්තර පැහැදීමට ශ්‍රද්ධාවටපත් වෙන්න. සාතේ සද්ධා නිවිට්ටස්ස මූලජාතා පතිට්ඨිතා යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතේ. මනාව දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මය ගැන, තුනුරුවන් ගැන ඇතිවෙච්ච පැහැදීම කවදාවත් නැති කරගන්න එපා. කාය දුච්චරිතං හිත්වා වචී දුච්චරිතානිච මනෝ දුච්චරිතං හිත්වා යංචඤ්ඤේ දෝස සංඤිතං. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කයෙන් වචනෙන් සිතින් යම්කිසි වරදක් තියෙනවා නම් මිනිස්සු අතින් සිද්ධ වෙන, මනුස්ස ලෝකෙට ගියාට පස්සේ ඒ වැරදි කරන්න එපා කියනවා. එතකොට දෙවියෝ කියන්නේ මේ වැරදි මනුස්ස ලෝකෙ මිනිස්සු අතින් වෙන වැරදි කරන්න එපා කියලා මේ අවවාද කරනවා කලින්ම. තතෝ ඕපදිකං පුඤ්ඤං කତ୍වා දානේන තම්බහුං. තමන් සමග තියෙන පින් ගොඩාක් කරන්න, දන් දෙන්න. දැන් මේ දෙවියන් මනුස්ස ලෝකෙට එද්දින් කියන ඒවා. අඤ්ඤේපි මච්ඡේ සද්ධම්මේ බ්‍රහ්මචර්යේ නිවේසේ අනිත් අයට බණපද කියලා දෙන්න. අනිත් අයටත් බඹසර ගැන කියලා දෙන්න. ඉමාය අනුකම්පාය දේවා දේවං යදා විදු. ඒ දෙවියා කෙරෙහි අනුකම්පාවෙන්මයි අනිත් දෙවිවරු ওই විදිහට අවවාද කරන්නේ. චවන්තං අනුමෝදෙන්ති දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවියන්ට අනුමෝදනා කරනවා. ඒහි දේව පුනප්පුනං දිව්‍ය රාජය නැවත නැවත අපි අතරටම ඉන්න කියලා. එතකොට ඔන්න දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආපු කෙනෙකුට දෙවරු දුන්න අවවාදයි. දැන් බලන්න, ඔබ දෙවියන් අතර චුත වෙලා, දෙවියන් අතරින් චුත වෙලා මනුස්ස ලෝකෙට ආපු කෙනෙක් නම් ඔයාලා, දැන් ඔයාලගේ හිත මිත්‍ර දෙවිවරු දුන්න අවවාදවල ඔයාලා කටයුතු කරනවද කියලා දැන් අපි කියමුකෝ මිනිසුන්ට දෙවියන්ගේ උපකාර නැහැ කියනවානේ. අපි යම් වැඩකට කවුරු හරි යැව්වොත් ඒ වැඩේ හරියට කරන කෙනාටද අපි උපකාර කරන්නේ? අපි කියපු දේ ගණන් ගන්න නැති එක්කෙනාටද? අපි පවරපු වැඩේ හරියට කරනවා නම් උපකාර කරනවා. ඇයි අපි යවපු වැඩේ හරියට යක් කරනවා කියලා? නැත්නම් උපකාර කරන්නේ. ඒ වගේ දිව්‍ය ලෝකිනල දෙවිවරු මනුස්ස ලෝකෙට උඹ ඵලයන් කියලා එවන්නේ ඔය වැඩ ටිකට. ඒ කියන්නේ ශ්‍රද්ධාව උපද්දවගෙන ඒ ශ්‍රද්ධාව රැකගෙන වරෙල්ලා ආපහු කියලා. ඒ ශ්‍රද්ධාව උපද්දව ගන්නෙත් නැත්නම් ශ්‍රද්ධාව රැකගන්නෙත් නැත්නම් දිව්‍යංගේ උපකාර නැහැ. පින්වතුනි දෙවියන්ට පේනෝ මනුස්ස ලෝකේ නරාවලක් වගේ. පායාසි රාජඤ්ඤ සූත්‍රයේ තියෙනවා මනුස්ස ලෝකේ දෙවියන්ට පේන්නේ වැසිකිලි වලක් වගේ කියලා. ඒ නිසා දෙවිවරු දන්නවා මේ මනුස්ස ලෝකෙට ආවොත් අද කාලේ ඉවරයි කියලා. ඇයි ඉවර? නින්දා අපාස අවලාද. අද මට අර පොලිසිය මහත් එක්ක ඇවිල්ලා කතා කළා මාත් එක්ක. මේ සේරුවිල 80%ක් පිරිමි හවසට වැනිනවා වපාරේ. මං හිතේ උලන්තරට වෙන්න ඇති. මට කිව්වා ආන්දරණී දැන්වත් බණ ටිකක් මේ සේරුවිලින් ඇහිලා මේ ගමේ මිනිස්සු හැදුනොත් මිසක්කා හවසට වැනිනවා කිව්වා. එතකොට දැන් දිව්‍ය ලෝක ඉඳලා ආවනම් ලලාට ධාතු දිවුරු කියන්නේ නැති ඵලයන් ලලාට ධාතු සෑහේ වැඳ වැඳ හිටපන් කියලා සීරිවිල්ට එව්වා කියන්නකෝ. උඹනවා සෑහේ පේන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ඉන්න දුක්ඛං කඩළු වලින් ගැලවිල්ලක් නැහැ. මේ මනුස්ස ලෝකේ තියෙන නින්දා අපහාස අවලාද කරදර කංකටලු සැමියා විඳින දුක් බිරිඳ විඳින දුක් දරුවෝ විඳින දුක් දුක් කන්දරා ඉවරක් නැහැ. ගෙවල් වල දුක් කන්දරා ඉවරක් නැහැ. අම්මලා ගෙවල් වල බත් අම්බනවා උදේට උයනවා දවල්ට උයනවා හැන්දෑවට උයනවා. මේ අත්වලින් බත් අම්බා තම්බා ඉන්නවා මිසක් සැනසිල්ලේ නිදා ගන්න නැහැ මිනිස්සුන්ට. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක්. පින්වතුනි මිනිස්යන්ට අද කාලේ මිනිස්යන්ට දුක්ඛං කඩළු කරදර වැඩි. ඒකට හේතුව මොකද්ද? ආයුෂ අඩු නිසා. අවුරුදු 80,000ක් ආයුෂ තියෙන කාලේ මිනිස්සු කර්ම විපාක විඳින්නේ අවුරුදු 80,000ක්. අද අවුරුදු 80,000ක් විඳින කර්ම විපාක අවුරුදු 60-70 විඳින්න ඕන. ඒ නිසා එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට එක ප්‍රශ්නයක්. මා ඒ කියන්නේ කුමන පදනමක් මත ඉඳලාද? ඒ තමයි අවුරුදු 80,000ක් ආයුෂ තියෙන කාලේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් අවුරුදු 80,000ටම කරන බුද්ධ කෘත්‍ය මගේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ට කළා. ඒ වගේම තමයි අවුරුදු 80,000ක් මනුස්ස ලෝකේ කෙනෙක් විඳින කර්ම අද මේ අඩු ආයුෂ තියෙන කාලේ මිනිස්සු විඳිනවා. ඒ නිසා එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක්. මිනිස්සු හිතාගෙන ඉන්නවා ප්‍රශ්නේ ඉවරුණාට පස්සේ ධර්මයේ හැසිරෙන්න ඕන. ලෙඩ රෝග වැඩි මන් නිරෝගී වුණාට පස්සේ ධර්මයේ හැසිරෙන්න ඕන. ඒක මිරිඟුවක් වගේ. කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති ප්‍රාර්ථනාවක්. ලෙඩ රෝග නම් ඉවර වෙන්නේ නැන්නේ. කරදර ඉවර වෙන්නේ නැන්නේ. සංසාරේ සතුරු මුණ ගැහෙනවා. තමන්ගේම ඥාතීන් විදිහට, දරුවෝ විදිහට, ස්වාමියා බිරිඳ විදිහට සංසාරේ සතුරු මුණ ගැහෙනවා. තමන් රැකියා ස්ථානෙට යනකොට එතන සංසාරේ සතුරු. කැපිලි කෙඩිලි තමන්ම කරපු දේවල් තමන්ටම විපාක දෙනවා. මේ වාගේ මනුස්ස ලෝකේ මේ නරාවලේ විඳින දුක දෙවියෝ නොදන්නවා නෙවෙයි. හැබැයි කියනවා උඹ ගිහිල්ලා මැණික අරන් වරින්. දැන් අන්නර සූරපුරී කිසිම කරදරයක් නැතුව සැප සම්පත් විඳ විඳ හිටපු සූරයා දෙවියා අසුර පුරේකට යනවා වගේ මේ මනුස්ස නරාවලට වැටෙනවා. මේකට ආවට පස්සේ මගේ අම්මෝ කරදර ගොඩ නින්දා අපහාස කණ්ඩ නෑ බොන්ඩ නෑ පෑවිල්ල මේ කොරෝනා ඒක මදිවට ලෙඩදු කරදර හන්දියක් ගාන රිදෙනවා බේතේතක් හරියට අහන්නේ මේ විදියට දුක්ඛං කටලු ගොඩාක් තියෙනවා. එතකොට පින්වත්නි අර අසුර පුරේකට ගිය සුරේක් වගේ ඔන්න ඒ අසුර පුරේට ගිය ගමන් අසුරයෝ රවණවා. මෙයත් එක ඇඟේ හැප්පෙනවා. නමුත් මෙයා ඒ අසුර පුරේට ගිය මැණික ගන්න. මෙයා මොකද කරන්නේ අර යුද්ධ මැද අර අය රවණේවා ගැන හිතන්නෙත් නැතුව ගෙරවුන් ගැන හිතන්නෙත් නැතුව තමන්ඩ කරන කෙනිහිරිකම් ගැන හිතන්නෙත් නැතුව මැණික කරාම යනවා. මැණික කරා ගිහිල්ලා එයාට පැවරුණ වැඩි. මෙයා යුද්ධ මැද යනවා. තමන්ගේ යහළුවෝ ගියා කීප දෙනෙක් අර මැණික ගන්න අසුර පුරේට. ඒ අය යුද පිටියේ ඊතල වැදිලා වැටුණා. මිනි බදාගෙන අඬන්න වෙලාවක් නැහැ. තමන්ට අර ඈත පේන මැණික ගන්න ඕන. හිතට දුකක් ආව කඳුළු පියදහගෙන ගිහිල්ලා මැණික ගන්නවා යා. එයා ඒ මැණික ගත්තට පස්සේ යාටත් ඊතල වදිනවා. එයාත් එක්කත් යුද්ධෙට එනවා. පපුවට මැණික තුරුළු කරගෙන කොහොම හරි අසුර පුරයෙන් පෙන ගන්න එනවා. එනකොට අතට ඊතල වදිනවා. කකුලට ඊතල වදිනවා. බඩ ගගා හරි අසුර පුරයෙන් පෙන ගන්නවා. පෙන ගන්නකොට අර දෙවිවරු කියනවා පුදුම ගැළවිල්ලක් උඹ ගැළවුණේ. උඹ පුදුම ගැළවිල්ලක් ගැළවුණේ. ආන් ඒ වගේ තමයි. මනුස්ස ලෝකෙට ආවට පස්සේ පුදුම කරදර ගොඩක් මැද සද්ධාව උපද්ව ගන්න තියෙනවා. අතප්පයන් නැතුව හරි ඇහැක් කනක් අඳ වෙලා හරි බීරි වෙලා හරි සද්ධාව රැකගෙන හිටියොත් එහෙම දෙවියන් අතරට ගියාට පස්සේ දෙවියෝ කියනවා උඹ පුදුම ගැළවිල්ලක් ගැළවුණේ. පුදුම ගැළවිල්ලක් ගැළවුණේ. බුද්ධ වචනෙන් කිව්වොත් සකුන්තෝ ජාල මුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති. සකුන්තෝ ජාල මුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡන්ති. ඒ කියන්නේ කුරුල්ලෝ මේ කුරුළු ඇද්දාගේ දැලට කුරුල්ලෝ අහුවෙනවනේ. ඒ අහු වුණාට පස්සේ එක කුරුල්ලෙක් හරි ඕකෙන් පැනලා ගියොත් පුදුමයක් නෙවෙයිද කියන්නකෝ. මගේ අම්මෝ එක කුරුල්ලෙක් මේකෙන් පැන්නනේ. අන්න ඒ වගේ මිනිස් ලෝකෙන් මැරෙන අයගෙන් එක්කෙනෙක් හරි දිව්‍ය ලෝකෙ ඉපදුනොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා ඒක දැලකින් එක කුරුල්ලෙක් නිදහස් වෙලා ගියා වගේ. එච්චර අමාරුයි. සද්ධාව ගන්නත් අමාරුයි. සද්ධාව රැක ගන්නත් අමාරුයි. ඇයි ඒ? ඔන්න බණ ටිකක් අහලා යාන්තම් තුනුරුවන් ගැන පැහැදීමක් ඇති වෙනවා. ඇති වෙනකොට අර ටීවී එකේ බලනකොට පේනවා හාමුදුරුවෝ හතර ගාතෙන් උස්සගෙන යනවා පේනවා. අහවල් අපරාධයට අහවල් හාමුදුරුවෝ ගෙනිච්චා කියනවා. අහවල් හාමුදුරුවෝ පෙළපාලියට ගියා කියනවා. අහවල් මාධ්‍ය සාකච්ඡාව කියනවා. අන්න අර හාමුදුරුවෝ ස්ථානවලට කාකුටා ගන්නවා කියනවා. මේවා ඔක්කොම ටීවී එකෙන් බලනකොට මගේ අම්මෝ යාන්තම් ඇති වෙච්ච සද්ධාව සුන්නත් දූලි වෙනවා. අද කාලේ උන්නහන්සේලා වැඩක් නැහැ. එයා හිතෙනවා. ඕන්න සිවුරු දාගෙන උන් කරන වැඩ හිතෙනවා. සද්ධාව රැකගන්න එක ලේසිද අද ටීවී එකත් එක්ක කියන්නකෝ. පෙන්නන්නේ මේවා. පෙන්නන්නේ මේවා. මේ ලෝකේ නඩු කියනවා කොච්චර දිනවද කියන්නකෝ. මේ මිනිසුන්ගේ නඩු හැබැයි හාමුදුරුවෝ නමන් නඩුවකට පෙරලවුණොත් ටීවී එක පෙන්වන්නේ නැද්ද? පෙන්වනවා. හාමුදුරුවන්ගෙන් වෙන වැරදිම පෙන්වනවා. ඒවා හැමදාම ඇහැට පේන්න පේන්න සද්ධාවට කොච්චර වදිනවද? ඒ නිසායි දෙවියෝ දැක්කේ සද්ධාව උපද්දව ගන්නත් අමාරුයි, සද්ධාව රැකගන්නත් අමාරුයි. ඒ නිසා මේ බණහන අය අතර එක්කෙනෙක් හරි ඉන්නවා නම් මම උපද්දවගත්ත සද්ධාව කවදාවත් වෙනස් කරන්නේ නැහැ කියන අදිස්ථානෙන් ඔහුට ආශිර්වාද පිණිසයි මේ ධර්ම දේශනාව කරන්නේ. තමන් දකින බනහපු හාමුදුරුවනත් ඔක්කෝම වෙනස් වුණත් මන්නම් මගේ සද්ධාව වෙනස් කරගන්නේ. ඇයි කවදාවත් මම සරණගේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වෙනස් වෙන්නේ? මම හාපු ධර්මය වෙනස් වෙන්නේ? මම සරණගිය සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලාගේ ගුණ කඳනම් වෙනස් වෙන්නේ? ඔය අද කාලේ හාමුදුරුවන්ගේ වැරදි වැරදි වැරදි කියලා මේ මිනිස්සු කතා කරන එකම වැරද්දක්වත් සාරිපුත්තයන් වහන්සේගේ අතින් වෙන්නේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ අතින් වෙන්නේ නැහැ. අඩුම ධර්මයේ සෝතාපන්න වෙච්ච කෙනෙක් අතින්වත් අද කතා කරන වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. මම සරණ ගියේ මාර්ගඵලලාභී සංගරුවණයි. මම ඒ නිසා මම මගේ සරණ රැක ගන්නවා කියලා පැය 24ම ටීවී වල හාමුදුරුවන්ගේ වැරදි කතා කළත් සද්ධාව වෙනස් කරගන්නේ නැහැ. ආන් ඒ වගේ අය තමයි දෙවියන් අතර උපදින්නේ. මේ කාලයකට සද්ධාවන්ත වෙලා කාලයකට සද්ධාව නැති කරගෙන මේ චංචල වෙලා ඉන්න චරිත දෙවියන් අතර උපදින්නේ. දැන් සද්ධාවේ හැටි බලන්න තව මෙහි ඉන්නවද දන්නේ? සේරුවිල කලින් හිටියා මට මතක හැටියට නම ජුවානිස්සියා. තාම ඉන්නවද? ජුවානිස්සියාගේ වෙච්ච කතාවක් අහන්න. අහලා තියෙනව නේද? ඈ? ආ, ඉනෝරිස්. ජීනෝරිස් මාමා. එක රටටම දැනගන්න හොඳයි. ඔය 80 ගණන් වල බීසන කාලේ උන්දෙත් අහගෙන එක්කට පටලවාගෙන ගිනල්ල මේ සේරුවිල ඉස්සරහ අර කණුවක ගැට ගහලා කඩුවෙන් පිටට ඇන ඇන කිව්වා, කියාපන් කියාපන් කියලා. මොන්ද මොකවත් දන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මොකුත් කියන්නේ නැති නිසා අර ඒ මොන්ද ඇදගෙන අර කණුවේ ගැට ගහපු මිනිස්සු කිව්වා මේක හරියන්නේ නැහැ ටයර් අරන් වරෙන් කියලා. තින් ටයර් ටික අරගෙන එන දැන් ටයර් අරගෙන එන්න ගියා. ඒ යන අතරේ මොන්දට පේනවා සේරුවිල මේ උතුම් ලලාට දත් සෑය. මොන්ද සෑය දිහා බලාගෙන කිව්වා මගේ හදවතේ පැහැදීමක් තියෙනවා මේ ලලාට දාතු සෑය ගැන, පිපුන නෙළුමක් වගේ. බුදුරජාන් වහන්සේගේ ලලාට දාතු සෑයේ අනුභවී නිර්දෝෂි මට අනේ මේ සෑයෙන් පිහිටක් වෙන්න ඕන කියලා. ඔයාලා කියන්නේ අර ළඟ හිටපු මනුස්සයා එහෙම නිදි කිරාගෙන වැටුණා, අරුන් දැගේ දන්වැල් ටික ලිහුණා ගැට ගහලා තිබ්බේ. ඊට උන් දැන් එතනින් පැනලා ගිහිල්ලා අර එහා පැත්තේ කලපුයෙන් ගිහිල්ලා බඩගින්නේ වැඩි කමට ඕන දෙයක් වෙද්දින් කියලා නියඟලා කාලා නියඟලාල කෑවා බඩ පිරෙන. ඒත් ලලාට දහතුන් වහන්සේගේ පිහිට තමයි මට තියෙන්නේ කියලා එහෙම වැටුණා. දවස් 4කින් හෝ උන්දට සීහ ඇවිල්ලා තියෙන්නේ. මැරිලා නැහැ. අදටත් තියෙනවා. සරණින්ම ගත්තා පිහිට. සේරුවිල එහෙම මිනිස්සු තියෙනවා. සරණින්ම පිහිට ගත්තා. අද කාලේ තිසරණේ රකින්න අමාරුයි. මිනිස්සු තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ දැන් අයගේ මූණු බලාගෙන. ඒ නිසා දැන් පෙනෙන හාමුදුරුවන්ගෙන් වැරද්දක් වෙච්ච ගමන් ඒ මිනිස් තමන්ගේ හිතේ තියෙන පැහැදීම ඒකෙන්ම නැති කර ගන්නවා. ඒක මහා අභාග්‍යයක්. මැණික ගන්න ගිය මිනිසයා මැණික රැකගෙන මේ පුරෙන් පැන යන්න ඕනේ. ඒ නිසා බලන්න අනුරාධපුර යුගයේ ඔය ජයසිරි මහ බෝධින් වහන්සේ වැඳලා ථූපාරාමේ වඳින්න උපාසක මහත්තයෙක් කෙනෙකුට ඒ තූපාරාම විහාරයට කිට්ටුව සිවුරක් පොරවාගෙන සල්ලාලකම් කරනවා ගෑණියෙකුයි මිනිහෙකුයි. එතකොට ඈතට පේන්නේ හාන්දුරු නමකුයි භික්ෂුණියකුයි අනාචාරය දෙනවා වගේ පේන්නේ. අර උපාසක මහත්තයා දැන් එනකොට එකපාරම දැක්කා මේ අනුරාධපුර ඒ ථූපාරාමයයි ජයසිරි මහ බුදුන්වහන්සේ අතර ලඳු කැලෑවක් ළඟ මම මෙන්න මේ සිවුරක් දාගෙන භික්ෂුවකුයි භික්ෂුණියකුයි අනාචාරය දෙනවා වගේ දැක්කා. දැක්ක ගමන් ඇස් දෙක පියාගත්තා. ඇස් දෙක පියාගෙන කල්පනා කළා මම ජීවිතේට නොදැකිය යුත්තක් දැක්කේ කියලා බිමින් වැලි අහුරක් අරන් ඇස් දෙකට දාගෙන ඇස් දෙක පොඩි කරගෙන ඇස් දෙක අන්ධ කරගත්තා. ආයනන් සංඝයාගේ වරදක් දකින්න එපා මම කියලා. දැන් මිනිස්සු ලේ පෙරාගෙන වැටිච්ච මිනිස්සයා උස්සගෙන යනවා කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ අරයා. ඊට පස්සේ මෙයා දැන් ඔන්න බෙහෙත් කරනවා ඇහැට. මෙයා නිහඬව ඉන්නවා. රාත්‍රී කාලේ එක්තරා යක්ෂයෙක් ඇවිල්ලා කතා කළා. උපාසකය උඹ නෙවෙයිනේ බං වැරද්ද කළේ. වැරද්ද කළේ වෙන එකෙක්. උඹ මොකට දැස්සන්ද කරගත්තේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා උඹ කොහොමද ඒක දන්නේ? මමත් දැක්කා ඒක කිව්වා. ඊට පස්සේ කිව්වා එම් පව්කාරය මම ඒක දැකලා කාටවත් කියන්නේ නැතුව සංගයාගේ ආයේ වැරද්දක් දකින්න මගේ ඇසෙන් නොලැබේවා කියලා මං ඇස් දෙකත් අන්ධ කරගත්තා. තෝ දැන් ගිය කියා යනවද මේක කියලා ඇහුවා. ඵල යන්න මෙතනින් කියලා පැන්නෝ. එදා අනුරාධපුරේ මහත් දේව සමාගමක අර යක්ෂයා කියා හිටියා සංගයාගේ වැරද්දක් දකින්න කැමති නැති සංගයා ගැන මහා ප්‍රසාදයකින් සංගයා ගැන පැහැදීම හිතේ රඳවාගෙන සද්ධාවට හානි කරගන්නේ නැති උපාසකයෝ මනසලෝකී වාසය කරනවා කියලා දේව සමාගමේ කිව්වා. ඒ සමාගමේ කියනකොට ඒකට ගොඩාක් පැහැදුනා පින්වත්නි. මහාකාල නාගරාජයා දිව්‍ය කඩුපුල් මලක් අර යක්ෂයාට දුන්නා. ඒ උපාසකයාට මේක ගිහින් දීපන් කියලා. ඊට පස්සේ ඒ මල අර උපාසකයාගේ ඉන්න තැනට යක්ෂයා ගෙනිච්ච ගමන් සුවඳ පැතිරුණා. උපාසකයා ඇහුවා මොකද්ද මේ සුවඳ? මං අර යක්ෂයා. මොකද උඹ ආපහු ආවේ? මම නෙමෙයි, මං ආවේ පණිවිඩයකට. ඒ තමයි මහකාල නාගයා මේ මල උඹට දුන්නා. ඊට පස්සේ මේ සුවඳ කඩුපුල් මල අනේ බෝධින් වහන්සේට පළඳවන්න නැත්තම් කියලා ජයසිරි මහ බෝධින් වහන්සේ සිහි කරපු සැනින් අන්ධ වෙච්ච ඇස් දෙක පේන්න ගත්තා. බලන්න බෝධිය සිහි කරන සැනින් ඇති වෙන පිහිට. ඊට පස්සේ ආ ගිහිල්ලා මේ මල බෝධින් වහන්සේට පැළඳුවා. අවුරුදු 300ක් පර වෙන්නේ නැතුව තිබිලා තියෙනවා බෝධිය ළඟ කඩුපුල් මල. දැන් බලන්න රහතන් වහන්සේලාගේ කාලේ උපාසකයෝ සංගයාගේ වැරදි දැක්ක තැන නිහඬුණා. නිහඬුණා කියන්නේ තමන්ගේ සද්දාව රැකගත්තා. නැත්නම් මේකටත් එක එක ඒවා කියයි. අද කාලේම ඔය වගේ දෙයක් දැක්කනම් කතා දෙකක් නැහැ වීඩියෝ කරනවා. වීඩියෝ කරලා අන්වීක්ෂෙන් වගේ බලලා Facebook දාලා ෂෙයා කරලා මෙන්න බලාපල්ලා මෙන්න බලාපල්ලා. දැක්කද අද කාලේ ඒ කාලේ වෙනස? ඊට පස්සේ එක දහවතාවක්වත් බලනවා හොඳට බලමු මේක කියලා. හොඳට බලමු කියන මොනවා හරි අපරාධයකට හාමුදුරුවෝ මෙච්චර අහුවෙලා කිව්වොත් කවුද නං කොහෙද පන්සල් කොහෙද හොඳට රිපෝට් එක හොයනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියේ, ධර්මයේ සරණ ගිය, සංඝරත්නයේ සරණ ගිය අය ඔය වගේ කුණු ආරන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ මොහොදක් වගේ කුණු වෙරළට ගහගෙන යනවා. මේ බුද්ධ ශාසනයේ සුද්ධ කරන්නේ බුද්ධ ශාසනයෙන්මයි. ඒ නිසා පන්සිල්වත් රකින්නේ නැති ගිහියෝ මෙච්චර මේ සංඝයාට එක එක ඒවා කියලා දොස් කියලා. මොකද ප්‍රතිපදාව යෙදෙන සංඝ පිරිසක් ඉන්නවා. හරි ශ්‍රද්ධාවන්ත සංඝ පිරිසක් ඉන්නවා. ආරණ්‍ය වාසී වේවා, ග්‍රාම වාසී වේවා. එතකොට අර සමස්තයක් වශයෙන් සංඝයාට ගරහලා තියෙන ශ්‍රද්ධාවත් නැති කරගෙන හතර මහා පාය යන විදිහට පාර කපා ගන්නව අද කාලේ සත්වයා. ඒ නිසා පින්වතුනි, ශ්‍රද්ධාවක් උපද්දවා ගන්න එකත් අමාරුයි, උපද්දවාගත ශ්‍රද්ධාව රැකගන්න එකත් අමාරුයි. තමන්ගේ ශ්‍රද්ධාව රැකගන්න නම් ඒක ඇත්තටම රැකගන්න ප්‍රතිපදාවක් කරන්න ඕන. ඒ තමයි ශ්‍රද්ධාව උපද්දවන සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. ශ්‍රද්ධාව උපද්දවන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ දහං කරුණු නුවණින් විමසන්න ඕන. ධර්මයේ තියෙන දහං වැඩපිළිවෙල පුරුදු කරන්න ඕන. මේ වාගේ උතුම් ධාතු සෑයවල් ආදරෙන් ගෞරවෙන් වන්දනමාන කර කර පිම්පුරව ගන්න ඕන. කවදාවත් හානි කරගන්න හොඳ නැහැ තමන්ගේ ශ්‍රද්ධාවට. ඒ ශ්‍රද්ධාවට හානි නොවීම පිණිස තමයි ගොඩාක් දහං කරුණු පින්වතුනි ඔබට අපි නොයේක් අවස්ථාවලදී නොයේක් විට විටින් විට කියලා දෙන්නේ. ඒ නිසා උපන්නා වූ ශ්‍රද්ධාව රැකගන්නට මේ පින්වතුන්ට ඔන්න ක්‍රියාමාර්ගයක් කියලා දුන්නා. ඒ තමයි සත්පුරුෂ ඇසුරත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට ධාතු සෑයවල් නිතර වඳින්න ඕන. බෝධින් වහන්සේලා නිතර වඳින්න ඕන. එහි පිහිටක් ඇති බව නිතර සිහි කරන්න ඕන. කවදාවත් මේ සසර දුකෙන් නිදහස් වීම පිණිස, ශ්‍රද්ධාව දියුණු කර ගැනීම පිණිස ලෙඩ රෝග ඉවර වෙනකල් ඉන්න එපා. මේ ලෙඩ රෝග කවදාවත් ඉවර වෙන්නේ නැහැ පින්වතුනි. එකක් ඉවර වෙනකොට තව එකක් හැදෙනවාමයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීර කූඩුව රෝගයන්ට කැදල්ලක් වගේ කියලා. ඒ නිසා කොයින් හරි ලෙඩක් හැදෙනවාමයි මේ ඇඟට. කොරෝනා නැහැදුනත් වෙන මොකක් හරි හැදෙනවා. වෙන මොකකින් හරි මැරිලා යනවා. ඒ නිසා පින්වත්නි, කවදාවත් ලෙඩ ඉවර වෙනකල් ඉන්න එපා. පොයට සිල් ගන්න. මේ අසනීපේ මම මේයා පොයට මේ වගේ අසනීපයකින් ඉන්නේ, අනේ මේ පොයට නම් බැරි වෙයි, ඊළඟ පොයටවත් සිල් ගන්නවා කියලා ඉන්න එපා. අනිවාර්යෙන් ඊළඟ පොයටත් මොකක් හරි කඩා වැටෙනවා. ඊළඟට මේ දරුවන්ගේ ප්‍රශ්න වැඩි, මම පස්සේ සිල් ගන්නවා, පස්සේ ධර්මය අහනවා. මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැමයි. ඒ නිසා ප්‍රශ්න ගොඩේ අසුර පුරයකට වන් සුරයේ එහි ඇති මැණිකක් රැගෙන එනවා වගේ යුද්ධ ගොඩාක් මැද මේ දුක්ඛං කටළු මැද්දේ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ශ්‍රද්ධාව පුළුවන් විදිහට රැකගෙන යන්න. උපන්නා වූ ශ්‍රද්ධාවට හානි කරගන්න එපා. මොනවා වුණත් ශ්‍රද්ධාවට නම් හානි කරගන්න එපා. නින්දා අපහාස අවලාද ඇනුම් බැනුම් වැරදි දෝෂ අඩුපාඩු මේ සමාජයේ හැම තැනම පැතිරෙද්දී බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමට, ධර්මයේ ගැන තියෙන පැහැදීමට, සංඝරත්නය ගැන තියෙන පැහැදීමට හානියක් නම් කරගන්න එපා. මනුස්ස ලෝකයේ තියෙන වටිනාම සම්පත තමයි ශ්‍රද්ධාව කියන එක. මනුස්සයෙකුට මේ බුද්ධ ශාසනයේ සියලු ගුණාංග ඉදිරියට තියෙන ප්‍රතිපදාව දියුණු කරගන්නේ ශ්‍රද්ධාවයි. මං ඔය කරුණු කාරණා කියන්න හේතුව තමයි ඉදිරියට මීට වැඩිය දේවල් ඇස්වලට පෙනේවි, ඇහෙවි, ශ්‍රද්ධාව නැති වෙන. නමුත් බාහිර දේවල් මත අපේ ශ්‍රද්ධාව තිබ්බොත් එහෙම බාහිර දේවල් වෙනස් වෙද්දී ශ්‍රද්ධාව වෙනස් වෙලා යයි. එහෙම නැතුව ශ්‍රද්ධාව තමන්ගේ දෙයක් බවට පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයක් කියලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දේ සත්‍යයක් කියලා, රහතන් වහන්සේලාගේ ගුණ කඳ සත්‍යයක් කියලා, මේ පින්වතුන් ඒ ධර්මයේ සීකලොත් ශ්‍රද්ධාව රැකගන්න පුළුවන්. දැන් මේ උතුම් සෑරජාණන් වහන්සේ තුල සීරුවිල මංගල මහා සේරදානන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්න ලලාට ධාතුන් වහන්සේ අද වෙන්නක්වත් දිරන්නේ නැතුව රැස් විහිදුවා විහිදුවා ශරීරයේ කොටසක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සනාතන ධහම අවබෝධ කරපු නිසා. ඒ තමයි අනිත්‍යයි කියන එක. ගොඩාක් අයට අනිත්‍යයි කියන සංඥාව නැහැ. හැම වෙලාවෙම තමන්ට මෝන දෙන්න තියෙන හැම දෙයක්ම නිත්‍ය වශයෙන්ම ගන්නවා. ඒ නිත්‍ය වශයෙන්ම ගන්න නිසා ගොඩාක් අය පීඩාවෙන් ඉන්නවා. ගොඩාක් මිනිස්සු දුකසේ ඉන්නේ, මෝන එල්ලගෙන ඉන්නේ. පිංගුතුනි, මම දැක්ක ජාතක කතාවක තියෙනවා, මම මතක හිටිට විදුර ජාතකයේද මන්දා, තමන්ට උපදෙස් දෙන ධර්මානුකූල උපදෙස් දෙන කෙනෙක් ඇසුරු කරන්නෙත් නැත්තම්, ධර්මානුකූල උපදෙස් ඇහෙන්නෙත් නැත්තම්, තමන්ට ප්‍රශ්නයකින් ගොඩ යන්න වීරියකුත් නැත්තම්, හිත ශෝකෙන් ඉන්නවනම්, මෝන එල්ලගෙන ඉන්නවනම්, එයාට මනාව කුසල් විපාක දෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ සංසාරේ පින් තියෙනවා, ඒව විපාක දෙන්නේ නැහැ කාරණා කීපයක් නිසා. ඒ තමයි හරියට උපදෙස් දෙන්න කෙනෙක් නැහැ. ඊළඟට ධර්මයක් ඇහෙන්නේ නැහැ, උත්සාහයක් නැහැ, හැම වෙලාවෙම දුකෙන් ඉන්නවා. අර ප්‍රශ්න, මේ ප්‍රශ්න, අරක මේක, මිනිස්සු අපිට දුක් ගැනවිලි ලියලා එවනවා අවුරුදු ගානක කුණු. ගෙදර තියෙන ඩස්ට්බින් එකත් අස් කරනවා, මුංගේ ඔළුව අස් කරගෙන නැහැ තාම. අවුරුදු 30 40 50 ඒ ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්නවනේ. මට පුංචි කාලේ මෙහෙම වුණා, මන් ධර්මී දන්නේ නැති කාලේ මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා අර පරණ ඔක්කොම ඔළුවේ තියාගෙන ඉන්නවා. සාමාන්‍ය ප්‍රායෝගික දැනුමවත් නැහැ. ප්‍රායෝගික දැනුම කියන්නේ ගෙදර වුණා ඩස්ට්බින් එකේ ගුණු තියෙනවා නම්, ගෙදරට එන මිනිසුන්ට කියනවා මේ බලාපල්ල ඩස්ට්බින් එකේ ගුණු, මේ බලාපල්ල ඩස්ට්බින් එකේ ගුණු කියලා ගෙදරට එන මිනිසුන්ට පෙන්නනවද? ඩස්ට්බින් එකේ ගුණු නම් හිමීට කාටවත් ඔක කියන්නේ නැහැ, ගිහිල්ලා විසිකකලා හොදලා ගෙනලා තියෙනවනේ. මේක කරන්නේ නැහැනේ මේ ඔළුවේ ප්‍රශ්න වලට. අනිත් අයට කියනවා මේ බලාපන් මට මේ හිතෙනවා කියලා අර කුණු බක්කිය ඇර ඇර පෙන්නනවා. ගඳේ බෑ, ගඳස්සාරේ බෑ. අදින් පස්සේ කුණු බක්කිය ඇර ඇර පෙන්නන්න එපා. තමන්ගේ ලෝගුවේ කුණු වැඩි නම් අයින් කරන්න, අයින් කරලා හොදා ගන්න. කුණු හොදලා දාන වතුර ශ්‍රද්ධාව නැමැති උල්පතෙන් එනවා. මේ වගේ සෑවල් වඳිනකොට කුණු හේදිලා එනවා. ධර්මයේ අහනකොට කුණු හේදිලා එනවා. පරණ කුණු කන්දල් මතක් කර කර ඉන්න එපා. දුකෙන් ඉන්නකොට පුණ්‍ය විපාක දෙන්නේ නැහැ. සත්පුරුෂෙක් ඇසුරු කරන්නේ නැතකොට පොන්නි විපාක දෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත්, ඔන්න මම අද සේරුවිල මංගල මහා සෑරජාන් වහන්සේ වැඳලා මේ සෑමළුවේ මම ධර්ම දේශනා කරනවා. මේක මගේ ජීවිතේට රැස් වෙන මහත්ඵල මානිසංස පිනක්. මට මේ දැන් රැස් වෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ මට මොන නොගැහුණා නම්, මේ ධර්මයේ මම ඇහුවේ නැත්තම්, ගිහි ජීවිතේ අතෑරලා පැවිද්දකට එන්න මං උත්සාහයෙන් වීරියෙන් මහාන වෙන්න ආවේ නැත්තම්, මං උත්සාහයෙන් වීරියෙන් මම ධර්මය ඉගෙන ගත්තේ නැත්තම්, ඊළඟට පරණේව ඔක්කොම අමතක කරලා මට ලැබිච්ච ලාභය ගැන මම හිතෙන් සතුටින් හිටියේ නැත්තම්, අද මේ පිනවත් මට කරගන්න බෑ. අපේ ජීවිතේ ඔබ හොඳට බලන්න. අපි පිනක් කරගත්තා නම්, අපේ ජීවිතේ වෙනස් වුණා නම්, සත්පුරුෂයෙක් හම්බ වෙච්ච නිසා, බණපදයක් අහපු නිසා. අපිත් වීරියක් තියෙන්න ඕන පරණ ඒවා අමතක කරලා අලුතෙන් අපේ හිත හදාගෙන මේ මාවත පුරුදු කරන්න. ඊළඟට ශෝක නොකර ඉන්න ඕන. ඊයේ වැරදුන දේ ඊයේ අමතක කරන්න ඕන. ඒ කුණු කන්දල් කරගහගෙන ඉන්න එපා. හේතුව පිංගතුනි, මේ සුගතියේ පවා යන්නේ ඉතාමත් ටික දෙනයි. සකුන්තෝ ජාල මුත්තෝ අපෝ සග්ගහය ගච්ඡන්ති. දැලකින් නිදහස් වෙලා යන කුරුල්ලෙක් වගේ ඉතාමත් සුළු පිරිසයි දෙව්ලෝට යන්නේ. ඒ නිසා මනුස්ස ලෝකෙට කලාතුරකින් ඇවිල්ලා මෙහි මොනවාරි දෙයක් හිතෙන් පටලවාගෙන අඬ අඬ ඉන්නවා. සමහර අයට මානසික ඇයි මොනවාරි හිත හිතයි ඉන්නවා, අතාරින්නේ නැහැ. සමහර අය කියනවා අපිට චෛත්‍ය දැක්කම එක එක නරක දේවල් හිතෙනවා, පිළිම දැක්කම නරක දේවල් හිතෙනවා, බෝධීන් වහන්සේලා දැක්කම නරක දේවල් හිතෙනවා, හාමුදුරුවෝ දැක්කම නරක දේවල් හිතෙනවා. මේ දැන් හිත හිතා ඉන්නවා. ඒ සිතිවිල්ල කියන එක අනිත්‍ය දෙයක්, අපේ වසඟේ පවත්වන්න බැරි දෙයක්. එනිසා එයාගේ හිතට මොනවා හිතුණත් එයා හිතන්න ඕන මේ සිතිවිල්ල අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්, මම මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා විදර්ශනා කරන්න ගන්නකොට අර එන සිතිවිල්ල එයා පිළිගන්නේ නැති නිසා කාලයක් යනකොට ආයේ සිතිවිලි එන්නේ නැතුව යනවා. ඇයි අපේ හිත වැඩිපුර විමසන්නේ, වැඩිපුර නැඹුරු වෙන්නේ යමකටද? ඒ පැත්තටම හිත හැරෙන නිසා. ඒ නිසා මේ දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, ඉඩකඩම් වල ප්‍රශ්න, අර ප්‍රශ්න, මේ ප්‍රශ්න, පීඩා, සංතාප, ශෝක හිතේ තියා තැවි තැවි ඉඳපා. මේවා ඉවර වෙන්නේ නැහැ. ඔය කරදර වෙන්නේ ඕන එකක් වෙද්දෙන් කියලා පිනත් දහමක් කරගෙන මේ ඉන්න ටික කාලේ බේරිලා ඉන්න ආය ආයමත් සංසාරෙට ගෙනියන්න නම් එපා මේවා. මං ඔබෙන් පලිගන්නවා කිව්වොත් පලිගන්න ආය ආය ඉපදෙන්න වෙයි. මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ කිව්වොත් අතාරින්න නැතුව ඉඳ නැවත නැවත ඉපදෙන්න වේවි. ඒ නිසා කරන හැම පිනකදීම, කරන හැම කුසලයකදීම පින්වතුනි මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන කාරණාවම හිතන්න. මූණු එල්ලගෙන ශෝකයෙන් එන්න එපා. තමන් කරපු දෙයමයි තමන්ට ආපහු කැරකිලා එන්නේ කියලා විශ්වාස කරන්න. තමන්ට ලැබෙන ස්වාමියා කර්මානුරූපයි, තමන්ට ලැබෙන බිරිඳ කර්මානුරූපයි, තමන්ට ලැබෙන දරුවෝ කර්මානුරූපයි, තමන් ජීවත් වෙන්න තමන් ලැබුණ ප්‍රදේශයේ කර්මානුරූපයි. දැන් අපි ඉපදුනේ කොහෙද? අපි මහාන වුණේ කොහෙද? අපි දැන් ඇවිල්ලා වඳින්නේ පුදන්නේ කොහෙද? බලන්න අපි ජීවිතේ එන පාර මේ සේරුවිල ඉන්නවා. සේරුවිල ඉපදිලා මේ මහා සෑය ළඟ පසඟ පිහිටවල වැඳපු නැති මිනිස්සු ඉන්නවා. මම මීට අවුරුදු 6-7කට කලින් කන්තලේ හිටියා. මේ කන්තලේට ළඟම තැන සේරුවිල. කන්තලේ මේ 60 බැනපු මිනිස්සු හිටියා, සේරුවිලට ඇවිල්ලා නැහැ. හැබැයි ගෙවල් වල ප්‍රශ්න වලට ඕන තරම් පොලිසි වල බඩගාලා තියෙනවා, උසාවි වල බඩගාලා තියෙනවා. තමන් මේ දුකෙන් නිදහස් කරවන බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයක් ළඟට ඇවිල්ලා නැහැ. දරුවන්ට රස්සා ගන්නට, ඊළඟට ඉඩකඩම් වල ලියකියවිල් ලියාගන්න වැඳ වැඳ ගිහිල්ලා තියෙනවා එක එකාට, ධාතු සෑයක් ළඟ අත් දෙක එකතු කරලා වැඳ වැඳ ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වගේ කර්මම තමයි. ඉතින් මොකද කරන්නේ? මේ ලලාට ධාතු සෑය කියන්නේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඇතිවෙච්ච උතුම් ධාතුන් වහන්සේ නමක් පිහිටපු මහා භූමියක්. කකුසඳ කෝණාගනම කාශ්‍යප ගෞතම කියේ බුදුරජාන් වහන්සේලා 4-9ම වැඩපු තැන, රහතන් වහන්සේලා 500ක් වැඩ හිටපු තැන, රහතන් වහන්සේලා 500ක් වස්වස පුතේන මේ සෑයේ ඇතුලේ ධාතු ගර්භයේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය වගේ කාවන්තිස රජුරවණ්ඩ අවසානී ධාතුන් වහන්සේලා නිදන් කරලා මේ සෑයේ ධාතු නිදන් වෙලා තියෙන ධාතු කරඬුවක නෙවෙයි මේ උතුම් සෑරජන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් වෙලා තියෙන්නේ බුද්ධ ප්‍රතිමාවක බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණයයි සලකා රත්තරණින් නෙළූ බුදු පිළිම වහන්සේ නමක් නැගෙනහිරට මෝනලා මේ සෑය ඇතුලේ වැඩ ඉන්නවා. හිමාලයෙන් ගෙනාපු මේදවරණ ප්‍රාසාදයක් තමයි බිත්තිවලට තියෙන්නේ. ඒ වගේ ලස්සනට කැටයම් කරලා තියෙනවා. සම්පූර්ණ ජාතක කතා, සූත්‍ර දේශනා ගොඩාක් මේ සෑය ධාතු ගර්භයේ කැටයම් කරලා තියෙනවා. මේ අපි වටේට යන මාවතේ එදා ධාතු කරඬුව අරගෙන කාවන්තිස්ස මහරජුරුව පැදකුණු කරනකොට ඊට පස්සේ පැදකුණු කළ සෑයට ඇතුල් වුණා රජුරුව. ඒ ඇතුල් වෙලා ධාතු කරඬුව මෙහෙම තියාගෙන ඉන්නකොට ආකාශයට පැන නැංගා. රැස්වී දෙන්න ගත් ආකාශයේ ඉල්ලලාට ධාතුන් වහන්සේ රජ්ජුරුව අධිෂ්ඨානයක් කළා. බොහෝ දිනාට සිත සලසන ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නළලේම පිහිටත්වා කියලා. ලලාට ධාතුන් වහන්සේ නළල් ධාතුන් වහන්සේ බුදු පිළිමේ නළලේම පිහිටාවා කියලා. එතකොට රජතුමාගේ අතේ තිබ්බ කරඬුවෙන් ආකාශයට පැන නැගුණ ධාතුන් වහන්සේ අර ප්‍රතිමාවේම නළලේ ඇතුට තිබුණා. එතකොට කාට හරි මේ සෑගවට යන්න පුළුවන් නම් ලලාට ධාතුන් වහන්සේ පිළිමේ නළලේම තියෙනවා සුදු රශ්මි ධාරා වීදවා වීදවා. ඊළඟට මේ ලෝකේ ඓතිහාසික දෙයක් තමයි සෑයක ස්ත්‍රියක් විසින් ධාතු නිදන් කරපු අවස්ථාව විහාර මහදේවී. අනාගතයේ පහළ වෙන මේ සෑයේ තව තියෙනවා විශේෂ දේවල්. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියාණන් වෙලා උපදින්නේ කාවන්තිස්ස රජුරෝ. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වෙන්නේ විහාරමාදේවි. විහාරමාදේවිගේ අතින් තමයි කේස ධාතු කරඬුව වටේ පැදකුණු කරලා මේ කේස ධාතුන් වහන්සේලා පිළිම වහන්සේගේ සිරසේ පිහිටාවා කියලා අධිෂ්ඨාන කළේ. එතකොට කරඬුවෙන් අයින් වෙලා ආකාශයට පැන නැගිලා අර ප්‍රතිමාවේ ලස්සනට කැරලි හැදලා කේස ධාතුන් වහන්සේලා දෙනම මට මතක හැටියට වැඩ හිටියේ ප්‍රතිමාවේම. අවසානයේ කාවන්තිස්ස රජතුමාට ධාතු ගර්භයේ දකින්නට දාල යන්න දුකයි. මගේ මනුස්ස ලෝකෙට ආපු කටයුත්ත දැන් හරි. මට ආය කරන්න දෙයක් නැහැ. මට නම් මේ ධාතු ගර්භෙන් එළියට යන්න බෑ කියලා. ධාතු ගර්භයේ මැද වැඳගෙන වැටුණ රජ්ජුරුව. රහතන් වහන්සේලා දිවසින් දැක්කා කවදාවත් මේ රජ්ජුරුව නම් දැන් ආය නැගිටලා නම් එන්නේ නැහැ. රහතන් වහන්සේලා ඉරිදියක් කළා. රජ්ජුරුව ඉන්න තැනින් අතුරුදහන් කළා මේ මළුවේ තිබ්බා. තියලා රජතුමා ඔලුව උස්සන්න කලින් අර ධාතු ගර්භයේ පියන වැහුවා. නැත්තං ආය යනවා රජ්ජුරුව ඇතුළට. ඒ වගේ තමයි සේරිවිල සෑයේ ධාතු නිදන් වුණේ. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ උරුමකාරයෝ හදවපු සෑය මේ සෑයට වත් පිළිවෙත් කරලා වඳින අයට මෛත්‍රී බුද්ධ ශාසනේ වරදින්නේ නැහැ. පින තිබ්බොත්, වීරිය තිබ්බොත්, සසර දුක හොඳට දැනුණොත් එතනින් මෙහා ගැලවීමක් තියෙනවා. මේ සෑයට වැඳ වැඳ ඉන්න අයට බුද්ධ ශාසනේ, ඊළඟ බුද්ධ ශාසනේ වරදින්නේ නැහැ. ඒ නිසා මන් සමහර වෙලාවට විල්ගං වීරය අද්දින් සේරවිල්ල මේ අර මල් කඩ ළඟ නතර කළා. ඔය අම්මලාගෙන් අහනවා, අම්මලා මේ අද මල් පූජා කළාද සේරවිල්ල? නෑ මේ යනායත යැව්වා කිව්වා. මං කෝ යනායත යවලා යනායත් එක්කම යයි කිව්වා. එහෙම නෙවෙයි, අම්මලා මල් විකුණන්න කලින් ඉස්සල්ලාම ගිහිල්ලා මලක් පුදන්ඩ අපි ජීවත් වෙන්නේ මේ සෑය නිසානේ කියලා. හැන්දෑවට යනකොට අතපය වාරු නැතුව එන්න බැරි නම් ඈත ඉඳලා හරි අද් දෙක එකතු කරලා වඳින්න ලලාට ධාතුන් වහන්සේ අපි ජීවත් වෙන්නේ ඔබ වහන්සේ නිසා කියලා. ඒ වගේම හරි හම්බ කළා දරුවෝ ඉස්කෝලේ යවලා ජීවත් වෙලා අඩුම තරමේ මාසයකට වතාවක්වත් කිරිහාරඩින් ගිත්තක් ගෙනලා පූජා කරන්න අනේ අපි බඩවියත රැකගෙන හිටිය ඔබ වහන්සේ නිසා කියලා. කෙලෙහි ගුණී දක්වපල්ලා කියලා මං සමහර වෙලාවට යනකොට කියනවා. සමහරට උන්දලම අඳුරන්නේ මේ ආඳුරනමක් ඇවිල්ලා බැනලා ගියා කියලා හිතනවා ඇති. නමුත් අපිට තියෙන අනුකම්පාව අනේ මේ මිනිස්සු මේ දුකින් නිදහස් වෙනවා නම් කොයි තරම් හොඳයිද කියලා. ඒ නිසා ඔන්න දැන් මේ ඔන්න අද මේ සෑමලුවේ බොහෝ දිනකට ඉඳගෙන බණ අහන්න අවස්ථාව ලැබුණා. ඊළඟ පුම් පෝයේ දවසටත් බණ අහන්න සේරුවිලදී සේරුවිල ඉපදිලා සේරුවිල සෑයේ සිල් සමාදන් වෙන්නේ නැතුව ජීවිතේ ගෙවින්න දෙන්න එපා. එක පෝයක්වත් දන්න දන්නයිටි කියලා පෝයට සිල් සමාදන් වෙන්න. මේ මළුවේ මේ බණ ඇහෙනවා, ඒ බණ ශ්‍රවණය කරන්න සලස්වන්න. මේ අසුර ලෝකෙකට ආවා වගේ අපි කලාතුරකින් දුක් විඳින මේ මනුස්ස ලෝකෙකට ආවා. හැබැයි මතක තියාගන්න, දැන් මේ තාක්ෂණයේ පිටිපස්සේ හඹාගෙන යන ලෝකෙක, කාමෙන් මත්වෙලා තියෙන ලෝකෙක ආය ආය මත් ඉපදින්න ලැබුණොත් නම් තිසරණයක් නම් ලැබෙන්නේ නැහැ. මේ තමයි තිසරණේ රැකගන්න ලැබිච්ච අවසාන යුගය. අර දෙවිවරු පණිවිඩයක් දුන්නේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා උතුම්ම දේ අරන් ඉක්මනට වරින් එක තමන්ගේ කියලා කරගෙන කියලා. ඒ වාගේ මොන ප්‍රශ්න තිබුණත්, කෝටියක් කංකටලු තිබුණත් බණපදයක් අහන එක නම් නතර කරගන්න එපා. ධර්ම දේශනාවක් අහන්න නැතුව එක දවසක්වත් ගෙවෙන්න දෙන්න එපා. මේ දහස් ගණන් බත් ඇට තම්බා තම්බා කෝටි ගණන් කකා විභූ හිටපු ජීවිතවල මේ අත්වලින් කිරියා රදලා මේ උතුම් ධාතු සෑයවල් වලට පුදන්න, බෝධීන් වහන්සේලාට පුදන්න, මලින් පුදන්න, ජීවිතේ පිනෙන් පුරවගන්න, මැරෙනකොටත් කිරිසුදු පාටින් බබලන ලලාට ධාතු සෑය පේනවා නම් කොයි තරම් හොඳද. හිත පහදවා ගන්න නැත්තම් කොයි තරම් හොඳද. ඒ නිසා අද ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේ සෑමලුයි අපි ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ධර්ම කරුණවලදී අපි කිව්වා ධර්ම දේශනාවලට කතා කියන්නේ භූතයන්ගේ හරි ප්‍රේතයන්ගේ හරි නොපෙනෙන අයගේ හරි කතා කියන්නේ මිනිස්සු නලවන්න නෙවෙයි. ඒ කතා ඇසුරෙන් අපේ දුර්ගුණ අයින් කරලා යහපත් ගුණ පුරුදු කර ගැනීම පිණිසයි. ඊළඟට කිව්වා මනුස්ස ලෝකේ තියෙන වටිනාම දේ තමයි සද්ධාව. ඒ සද්ධාව රැක ගන්න ඕන. ඊළඟට කිව්වා අසුර පුරේකට මැණිකක් ගන්න ගිය කෙනෙක් අතපයක් නැතුව හරි මැණික අරන් ඒ පුරෙන් පැන ගන්නවා වගේ කෝටියක් ප්‍රශ්න මැද හරි තුනුරුවන් සරණ රැකගෙන මැරිලා යන්න කිව්වා. ඊළඟට කිව්වා ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වගේ උතුම් මහා සෑයක් වැඩ ඉන්න තැනක ජීවත් වෙන මිනිසුනි පිං නොකරගෙන නම් මැරෙන්න එපා. අවසාන මොහොතේ කිරිසුදු පාටින් බබලන සෑය මැවි මැවි පේන විදිහට සද්ධාව ඇති කරගන්න. ඔබ සියලු දෙනාට ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේ අනුහසින් ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් සසර දුකින් නිදහස් වීම පිණිස ඒ උපන්නා වූ ශ්‍රද්ධාව රැකගෙන වාසය කරන්ට වාසනාව ශක්තිය ධෛර්යය සැලසේවා.